2015 වසරේ 3 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. No teaching, no teacher, no student. මෙතන නෑ ඉගැන්වීමක්, මෙතන නෑ ගුරුවරයෙක්, මෙතන නෑ ශිෂ්‍යයෙක්. මා එතන ඉඳලා තමයි මේ දේශනාව පවත්වන්නේ. No teaching, no teacher, no student. ඒ නිසා ඔබත් එතෙන්ට ඉන්න. ඔබ ශිෂ්‍යෙක් වෙන්නවා. අපි මේ ධර්මය අවදි කරගන්න පුළුවන් අපි යන එතන ඉඳලා ධර්මය අසනවා නම් පමණයි. මෙහෙන් කිසිවක් ගත යුතු නැහැ. සැහැල්ලු වෙන ක්‍රමයයි කියලා දෙන්නේ ඔබේ හිතේ තියෙන බර ඔබ සැහැල්ලු කරගන්න ඉපමණයි කළ යුතු කාර්යය. හිතේ තියෙන බර බිමින් තියන්න බෑ නිකන්. ඒකට හොඳ උපදේශයක් අවශ්‍ය කරනවා. ඒ උපදේශය ලැබෙනවා. හැබැයි ඒක ඉගැන්වීමක් නෙවෙයි. ඉගැන්වීම කියන ගණේට අහු වෙන්නේ උගන්වනවා කියන දේ අසන කෙනා තබා ගත යුතුයි. ශිෂ්‍යයා එය දරා ගත යුතුයි. එහෙත් අපි ඔබට දරා ගන්න, අරන් තියා ගන්න දෙයක් නෙමෙයි දෙන්නේ. පිරිසුදු කරගන්න කොස්සක්. ඉදලා ක්ලීනරයක් තමයි ඔබට අපි ලබා දෙන්නේ. ක්ලීනර් එක තියාගන්නේ නැහැ ගේමෙද. ඒකේ සුද්ධ පවිත්‍ර කළා. ඒක කිහිල පස්සේ පැත්තකට දාලා ඒක වහලා දානවා. පේනවත් තියන්නේ. ඒ නිසා ධර්මයෙන් අපෙන් ලැබෙන්නේ ක්ලීනර් එකක් කොස්සක් ඉදලා වගේ දෙයක්. ඒ නිසා ඒක ඔබේ තියාගන්න, දාගන්න අවශ්‍ය කරන්නේ. ඒ මොහොතේ ඒක පාවිච්චියට ගන්නව පමණයි. ඒ කරුණෙන් අපේ සිත සේදුවා. ඒ කරුණත් එක්කම ඒක අපි ඉවත් කළා. දැන් බලන්න දත් බෙහෙත් ගත්තාම අපි දත් ටික නැද්ද? දත් ටික පිරිසුදු කරා. දත් බෙහෙත් සමග අපි සෝදා ඉවත් කරනවා. බ්‍රෂ් එකක් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? නැව්, ලස්සන දත් වෙලා, පිරිසුදු දත් වෙලා. ඒ වගේ ඔබටත් නැව්, ලස්සන ජීවිතයක් ඉතුරු වෙද්දී අනිත් ඔක්කොම දෙක බහැර කරන්න. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. කිසිවක් ඔළුවේ තියාගෙන ශ්‍රවණය කරන්න එපා. තමන් නොදරුවෙක් බවට පත්වන්න. නොදරුවෙක් බවට පත් වෙනවා කියන්නේ කිසිම දෙයක් දරාගත්තේ නැති ස්වභාවයකට පත් වෙනවා. පොඩි කාලේ කියන නොදරුවා කියලා, ලොකු වෙනකොට කියන දරුවා කියලා. දැන් පොඩි මයිට කියන නොදරුවා කියලා නේද? ඒ කියන්නේ දරාගත්තේ නැති සමය සහ දරා ගන්න සමය. ඔබ නොදරුවෙක් බවට පත්වන්න, දරාගත්තේ නැති කෙනෙක් බවට පත්වන්න. ඇයි එහෙම කියන්නේ ඔබට සැහැල්ලු වෙන්න අවශ්‍ය නම් පමණයි. ගැටෙන්න නම් ඕන දරා ගන්න. ඇලෙන්න නම් ඕන දරා ගන්න. ඔබට නිදහසේ සිටින්න නම් අවශ්‍ය සිතින් මේ සියල්ලම අත්හරින්න. සිතින් සියල්ල අත්හැරියාම මම නෑ. බිරිඳක්, දරුවක්, නිවසක්, තත්ත්වයක් මොකක්වත් නැහැ. ඒ තත්ත්වයේ තමයි අකම්පිත අවස්ථාව. ඒක පරමාර්ථ දර්ශනය පමණයි. සම්මුති දර්ශනයේ මේ සියල්ලම රැඳේවි, බය වෙන්න එපා. ඒ සම්මුතියෙන් ඉවත් කරන්න කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. සිතෙන් ඔබ ඔබ සිත සැහැල්ලු කරගන්න අවිද්‍යා සහගතව දරාගත්ත කොටස, දරුවා කියලා අවිද්‍යාත්මකව දරාගන්න කොටස, ධනය කියලා අවිද්‍යාත්මකව දරාගන්න කොටස, ගේදොර කියලා අවිද්‍යාත්මකව දරාගන්න කොටස, තත්වයක් පුජ්‍යලයක් කියලා අවිද්‍යාත්මකව දරාගන්න කොටස ඔබ ඉවත් කරන්න. ඒක තමයි බාර. ඒක තමයි මනසෙහි දරා ගැනීම. ඒ අවිද්‍යාත්මක කොටස ඉවත් කළාට පස්සෙත් අපිට ඉන්නව දරුවෙක්. ඊට පස්සෙත් අපිට තියෙනව ධනයක්. ඊට පස්සෙත් අපිට තියෙනව ඉඩම කනම ගේදොර. ඊට පස්සෙත් තියෙනව අපිට තත්වයක්. ඒ තත්වය, ඒ ධනය, ඒ දරුවා, ඒ ධනය හරි සැහැල්ලුයි. පිරිසුදුයි. පැහැදිලිනේ. ඒ කියන්නේ දතේ තියෙන මැලියන් තමයි අපි ඉවත් කරන්නේ. ඇයි මැලියන් ඉවත් කරහම? සැහැල්ලු, පිරිසුදු, රස්සන, සුවඳවත්. ඒ වගේ හිතේ තියෙන මැලියන්, හිතේ තියෙන අවිද්‍යාත්මක කොටස ඉවත් කරාට පස්සේ අනිත් සියල්ලම මේ දේවල් තියෙනවා, ලස්සනට තියෙනවා. ධනෙ කෙරෙහි තියෙන අවිද්‍යාව, ගේදොර කෙරෙහි තියෙන අවිද්‍යාව, පුජ්‍යලයා කෙරෙහි තියෙන අවිද්‍යාව ඉවත් කරා. තමන්ගේ සිත දිහා බලන්න. අස්තගද පියාගෙන තමන්ගේ සිත දිහා බලන්න. ඔන්න ඔබගේ නිවහන. මේ සිත පිරිසුදු කරගත යුතුයි. මොනවයින්ද මේ සිත පිරිසුදු වෙන්නේ? කාලයේ ධර්මතා තුළින්, අතීත සිද්ධාන්ත, අනාගත සිද්ධාන්ත, වර්තමාන සිද්ධාන්ත, කාලය අතුගා දමන්න. කාලය අතුගා දමන්න. ලෝකය අත්හරින්න. ලෝකය කියන්නේ මම, මන, ලෝකය අත්හරින්න. ඇස විවේක ගන්වන්න. ඔබේ අධ්‍යාත්මික ඇසක් තියෙනවා. ඒකේ ස්වභාවය තමයි ඒ විඥාණය හැම දෙයක් දෙසම බලමින් යම්කිසි ගුණාත්මක ස්වභාවයක් ගන්න උත්සාහ කරනවා. ඒ දකින හැම දෙයකින්ම ඇස දැවෙනවා. ඇස විවේක ගන්නවන්න, ඇසට නිවාඩු දෙන්න. බාහිරින් පමණක් නොව අධ්‍යාත්මිකවද ඇස් පියා ගන්න. අධ්‍යාත්මිකවද ඇස් පියා ගන්න. ඔබට දැනෙන සිසිල ඔබ භුක්ති විඳින්න. අධ්‍යාත්මික ඇස් පියාගත්තාම ඔබට ලොකු සිසිලසක් දැනේවි. මහත් වූ සිසිලසක් දැනේවි. අධ්‍යාත්මික දැවීම නැතිව යාවි. මුකුත් නැත්නම් කලබල නොවන්න. මුකුත් නැත්නම් ඒක තමයි අපේ නවාතැන් පොළ. සිසිලස නම් ඒක තමයි අපේ නවාතැන් පොළ. ග්‍රහණයෙන් තොර නම් ඒක තමයි අපේ නවාතැන් පොළ. දැවීම් පිච්චීම් නැත්නම් සිසිලසයි නම් ඒක තමයි අපේ නවාතැන. ඒක තමයි අපේ නිවහන. අධ්‍යාත්මිකව net පියාගත්තහම ඔබට සිතුවිලි පේන්නේ නැතුව යනවා, රූප පේන්නේ නැතුව යනවා, අතීත අනාගතයේ සොයන ස්වභාවය නැතුව යනවා, හිස් ස්වභාවය හෝ කළුවල ස්වභාවය හෝ ආලෝකමත් ස්වභාව හෝ ඔය කිසිවක් නොපෙනී යනවා. අධ්‍යාත්මික ඇස පියාගත්තහම බලන්න ඔබේ කාර්යය හරියට ඉෂ්ට කරනවද කියලා. ඔබ තුල අධ්‍යාත්මික ඇස පියාගන්න. එවිට මොකුත් නොසිත ඉන්න ඕන. සිතුවිලි එනකම් බලාගෙන ඉන්න ඕන. සිතුවිලි ආවහම ඉවත් කරන්න ඕන. ඒ කිසිම කාර්යයක් නැහැ. ඇස පියාගත්තට පස්සේ ඒ ඉදිරි යන කිසිවක් අපි දකින්නේ. බාහිර ඇස අප පියාගන්නේ බැලීමේ අවශ්‍යතාවය අවසන් වුණා. ඒ වාගේම තමයි අධ්‍යාත්මික ඇස. බාහිරින් අපි නතරවන්නේ ක්‍රියාවේ උවමනාවන් අවසන් වුණාම. අධ්‍යාත්මයත් එසේමයි. ක්‍රියාවේ උවමනාව අවසන් වූ තැන ඔබ නතර වේ. බැලීමේ අවශ්‍යතාවය අවසන් වූ තැන ඔබ net පියාගනී. හොඳින් විචාරශීලී බුද්ධියකින් මනා කලමනාකාරීත්වයකින් ධර්මය ඇතුළත් කරගන්න, ධර්මයේ ක්‍රියාවෙහි යොදවන්න ධර්මානුකූලව. ක්‍රියාවේ අවශ්‍යතාවයන් අවසන් වූ තැන නතර වේවි. එමනම් ක්‍රියාවේ අවශ්‍යතාවයන් ඔබ අවසන් කරගත යුතුයි. බැලීමේ අවශ්‍යතාවයන් අවසන් වූ තැන ඔබ net පියාගනිවි. එමනම් ඔබ බැලීමේ අවශ්‍යතාවය දුරු කරගත යුතුයි, නැති කළ යුතුයි. ඉන්ද්‍රයන් පහ ගලවා දමන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව නැගී සිටින්න. ඉන්ද්‍රයන් පහ ගලවා දමන්න, උදුරා දමන්න, ඉන්ද්‍රයන් පහෙන් තොරව නැගී සිටින්න. ඔබ තුල මේ ධර්මානුගත කරගන්න, ඒට අනුගත වෙන්න, ඒ වචනය ප්‍රායෝගික කරන්න, හැඩගස්ව ගන්න, ඉන්ද්‍රයන් පහ උගුලා දමන්න, ඉන්ද්‍රයන් පහෙන් තොරව නැගී සිටින්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව අවදිවන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව ලොව බලන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව ලොව අසන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව ජීවත් වන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව භාවනා කරන්න. ඉන්ද්‍රයන් පහෙන් තොරව මේ මොහොතේ සිටින්න. මේ මොහොතේ ජීවිතය ඉන්ද්‍රයන් පහෙන් තොරවද? මේ මොහොතේ දර්ශනය ඉන්ද්‍රයන් පහෙන් තොරවද? විමසා බලන්න, මේ මොහොත ඉන්ද්‍රයන් පහෙන් තොරවද? කරන්න යන දේ වගේම මේ මොහොතේ කරන දේ පිළිබඳවද ඔබ සැලකිලිමත් වන්න. ප්‍රාර්ථනා කරන දේ වගේම මේ මොහොතේ කරන දේ පිළිබඳවත් සැලකිලිමත් වන්න. එයද ධර්මානුකූලද, ධර්මයට එකඟද කියලා බලන්න ඕන. හැම මොහොතකම මනස අලුත් විදියකට දකමින් නිවැරදි කරගන්න ඕන. උදුරා දමන්න, උගුලා දමන්න ඉන්ද්‍රයන් හයම. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස උගුලා දමන්න. හොඳින් මතක තියාගන්න, මනස ඉතුරු කරගන්න එපා. මනස උගුලා දමන එකවර එක ෂණයෙන් මේ හයම උගුලා දමන. ඔබ මේ භාවනාව පුද්ගල ක්‍රියාවෙන් නිදහස් වෙන මේ මොහොතේ ඔබ සිටින්නේ කොතනද? පුජ්ජල ක්‍රියාව යනු පුජ්ජලෙක් වශයෙන් එදිනෙදා ක්‍රියා කරන ආකාරය. පුජ්ජල මානසිකත්වය. පුජ්ජල ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ පුජ්ජලයක් හැටියට කරන කිසිදු කාර්යයක් මා සිදු කරන්නේ නැත. පුජ්ජලයක් හැටියට කෙනෙක් හැටියට සිදු කරන කිසිදු කාර්යයක් මා සිදු කරන්නේ නැත. පුජ්ජලයක් හැටියට පවත්වන චිත්ත ස්වභාවය නැත. එයයි මාගේ භාවනාව. පෙර දැනුම හෝ තමාගේ දැනුම හෝ මේ මොහොතේ ස්වාමීන් වහන්සේ සිදු කරන දැනුවත් කිරීම හෝ භාවිතාන කරන්න. පෙර දැනුම හෝ තමාගේ මේ මොහොතේ දැනුම හෝ ස්වාමීන් වහන්සේගේ දැනුවත් කිරීම හෝ භාවිතා නොකරන්න. අතහැරීමත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. මේ මොහොතේ කිසිවෙක් නැත. මේ මොහොතේ කිසිවෙක් නැත. මේ මොහොත යනු තමා තුළ මේ මොහොත. මේ මොහොතේ කිසිවෙක් නැත. කිසිවෙකු වන්නට උත්සාහ නොකරන්න. සැහැල්ලු පුජ්ජලේ. සැනසිලිදායක පුජ්ජලේ. අවබෝධාත්මක පුජ්ජලේ. ශ්‍රේෂ්ඨ පුජ්ජලේ. මධ්‍යස්ථ පුජ්ජලේ. නිහතමානී පුජ්ජලේ. ආදී කිසිවෙකු නොවන්න. කිසිවෙකු නොවන්න. ඔබ ධනවත් පුජ්‍යලේකු හෝ දුප්පත් පුජ්‍යලේකු නොවන්න. ඔබ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ වෙනාන් කවරෙකු හෝ නොවන්න. ඔබව කලබලයට පත් කරන්න අධ්‍යාත්මික මාර බලවේගය විසින් තණ්හාද, රතියද, රගාද, රස බිම්බර මාර සේනාවද පැමිණෙනු ඇති. ඒ කිසිවක් ඉදිරියේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන්නා වූ අයෙකු බවට පත් කරන්න. අයෙකු බවට පත්වන්න. ප්‍රතික්ෂේපයද, අනුමැතියද අත්හැර, ලොව අත්හැර, ලොවට අයිති ඉන්ද්‍රියන් සය අත්හැර, ලොව අත්හල කෙනෙක් හැටියට වාසය කරන්න. හොඳ වුවද එය ඔබට හොඳ නොවේ. නරක වුවද එය නරක ඔබට නරකක් නොවේ. ඔබ හොඳද නරකද කිසිවක් නොගන්නා වූ, ඒ තුලින් කැළඹෙන්නේ නැති වන්නා වූ කෙනෙක් බවට පත්වන්න. ඒ කෙනා කිසිවෙක් නොවූ කෙනා. සිතිවිලි නැති මනසක් ඔබ අපේක්ෂා කළහොත් ඔබට වැඩිපුරම සිතුවිලි පහළවනු ඇත. එබැවින් ඔබ සිතුවිලි නොමැති මනස අපේක්ෂා නොකරන්න. උදාහරණයක් කියන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්. අංක 6 අමතක කරන්න උත්සාහ කළොත් අංක 6 අමතක මතක් නොවිය යුතු කාරණයක් හැටියට අදිෂ්ඨාන කළොත් ඔබට නිතරම අංක 6 මතක් වෙනවා. එනිසා ඔබේ සිතුවිලි ඔබ දකින්න අකමැති කෙනෙක් වුණොත් සිතුවිලි නොමැති ජීවිතයක් ඔබ ප්‍රාර්ථනා කරන්න ගියොත් ඔබට සිතුවිලිම වැඩිපුර පහළ වෙවි. එබැවින් ඔබ සිතුවිලි වලට ගැටෙන, සිතුවිලි අමහිරි විදියට දකින කෙනෙක් නොවන්න. සිතුවිලි ඇතුවා උවද නැතුවා උවද ඔබ සහනශීලීද? ඔබේ දර්ශනය ඍජුද? එයයි වැදගත්. ඔබ සැහැල්ලුවෙන් නම් සිටින්නේ, ඔය විදියටම සැහැල්ලුවෙන් සිටින්න. ඔබ සැහැල්ලුවෙන් නොවේනා සිටින්නේ ඔබ සැහැල්ලුවන්න, රිලැක්ස් වන්න. සිනහව ප්‍රබෝධය, සිසිලස, සහනශීලීත්වය ඔබගේ අස්වැන්නයි, ඔබගේ ධනයයි. සිනහව ප්‍රබෝධය, මානසික සිසිලස ඔබගේ අස්වැන්නයි, ඔබගේ ලාභයයි. මොනවද ඔබ මේ මොහොතේ කරන්නේ? කිසිවක් වේද? ඔබ ඔබ වන්න නොකිසිවෙක්. ඔබ කරන්න නොකිසිවක්. ඔබ වන්න නොකිසිවෙක්. ඔබ කරන්න නොකිසිවක්. ඒ තීරුම අරගෙන තමා තුළ ප්‍රායෝගික කරවන්න. ඔබ වන්න නොකිසිවෙක්. ඔබ කරන්න නොකිසිවක්. ඒට අනුගතද එකඟද බලන්න ඔබේ සිත, ඔබේ ඥානය. ඔබ වන්න නොකිසිවෙක්. ඔබ කරන්න නොකිසිවක්. නොකිසිවෙක් වන්නට වීරිය අවශ්‍ය නැත. නොකිසිවක් කරන්නට වීරිය අවශ්‍ය නැත. නොකිසිවෙක් වන්නට පුජ්‍යලය අවශ්‍ය නැත. නොකිසිවක් කරන්නට පුජ්‍යලය අවශ්‍ය නැත. තේරුම් ගන්න ස්වභාවයෙන් එහාට ගමන් කරන්න. දරා ගන්න ස්වභාවයෙන් එහාට ගමන් කරන්න. ක්‍රියා කරන ස්වභාවයෙන් එහාට ගමන් කරන්න. ගමන් කිරීම යනුද ක්‍රියාවක්. එහෙත් ඔබ විශිෂ්ට ඥානයෙන් එය තේරුම් ගන්න. ක්‍රියා කරන ස්වභාවයෙන් එහාට ඔබ ක්‍රියා කරන්න. එවිට දෙවෙනි ක්‍රියාව ක්‍රියාවක් නොවේ. මේ භාවනාව ඇස් දෙක පියා සිටිද්දි, නෙත් දෙක හැර සිටිද්දි, ඇවිදිද්දි, හිඳගෙන සිටිද්දි හැම තැන්හිම එකසේ භාවිතා කළ හැකි ක්‍රමයක්. එනිසා මේ මොහොතේ ඔබ පවත්වන මානසික ස්වභාවය හැම මොහොතටම වළංගු කළ හැකිදයි බලන්න. ඒ ජීවිතයෙන් බැහැර වූ දෙයක් නොව ජීවිතයේ සමග ඇවිදින මොහොතේද, නතර වී සිටින මොහොතේද, වාඩි වී සිටින මොහොතේද, සැතපෙන නිදියන මොහොතේද වළංගු වූ දෙයක්. ඒ තමයි හිතේ සතුට රැක ගැනීම. සහනශීලී ගමන නම් ක්‍රියාවෙන් තොර ගමන. සහනශීලී ගමන නම් ක්‍රියාවෙන් තොරව ගමන. සනසීම පවතින දිසාව නම් දිසාවක් නොමැති දිසාව. සනසීම පවතින දිසාව නම් දිසාවක් නොමැති දිසාව. සනසිවිදායක අතහැරීම නම් අතහැරීමත් අතහැරීම. අතහැරිය යුතුයි, අතහැරීමත් අත්හළ යුතුයි. සනසිලිදායකම අතහැරීම, අතහැරීමත් අතහැරීම. මේ වචන දෙකෙන් ඔබට ගැළපෙන වචනය, ඔබට කිව හැකි වචනය කුමක්ද? Nobody here. මෙහි කිසිවෙක් නැත. Somebody here. මෙහි කිසිවෙක් ඇත. ඔබට මේ වචන දෙකින් එන්න පුළුවන් මොන වචනයටද කියලා බලන්න. දැනට ඔබේ සංවර්ධනයේ දියුණුව තුළ Nobody here. හෝ Somebody here. ඔබ දෙවෙනි වචනය තුළ නම් ඉන්නේ ඔබ පැමිණිය යුතුයි පළවෙනි වචනයට Nobody here. ඒ තත්ත්වයට ඔබ පරිවර්තනය විය යුතුයි. කෙනා ඉවත් කරන්න නොකිසිවෙකු වන්න Nobody here. ඉන්පසුව දර්ශනය පැහැදිලි, ලෝකය පැහැදිලි, ජීවිතය පැහැදිලි, සියල්ල නිවැරදි. සිතුවිලි තද කරගෙන නොසිටින්න. සිතුවිලි තදින් පාලනය කිරීමෙන් වළකින්න. කිසිවෙක් නොවන්නට උත්සාහ කරන තැන කිසිවෙක් නිර්මාණය නොකරන්න. කිසිවෙක් නොවන්නට උත්සාහ කරන තැන ඔබ නොදැනුවත්වම ඔබ තුළ තව එකෙකු නිර්මාණය වීම වළක්වන්න. කිසිවෙක් නොවීමට කිසිවෙක් මවා ගැනීමෙන් වළකින්න. සිතුවිලි තද කර නොගන්න. දැඩි බව අත්හරින්න. සැහැල්ලුවද අත්හල විටයි සැහැල්ලුව ලැබෙන්නේ. අත්හල සැහැල්ලුව ලබන්න. අඩුව සොය සොයා නොදුවන්න. නිවැරදි දේ දෙස බලන්න. අඩුව සොය සොයා නොදුවන්න. නිවැරදි දේ දෙස බලන්න. බාධා නොසොයන්න. හරි දේ දෙස බලන්න. ඇය දෙක එක දිගට භාවනාව. සාමාන්‍ය ජීවිතයේදී කෙරෙන්නේ නැති කාර්යයක්. පුටුවක පැය දෙකක ඉරියව්වකින් ඉඳලා තියන්න බැරි කෙනෙක් මේ භාවනාවත් සමග සංසුන්ව මාරු යුද්ධයක සැහැල්ලුවෙන් සිටිනවා. දැන් භාවනාව ඉවරයිද? නෑ, අපි කරන භාවනාව හැම මොහොතකටම බලංගු භාවනාවක් බවට පත් කරගන්න ඕනේ. ඇස්තලියාම ඇස් පියාගත්තාම ඇවිදිද්දි හැම මොහොතකදීම වළංගු භාවනාවක් බවට පත් වෙනවා. ඇවිදින එකද, බලන එකද, අහන එකද, සිතන එකද, සිතුවිලිද නෙමේ ප්‍රශ්නේ. ඔබ ගමන් කරන්නේ ගුරු පාරකද, කොන්ක්‍රීට් පාරකද, තාර පාරකද කියන එක නෙමේ ප්‍රශ්නේ. ඔබ ඒ පාරේ සතුටින් ජීවත් වෙනවද? සතුටින් ගමන් කරනවද? සතුටින් ඉන්නවද? සැනසිලිදායක ජීවිතයක ජීවත් වෙනවද කියන එකයි වැදගත්. ඔබ ඉන්නේ ගමේද, නගරේද, ඇමරිකාවේද, ඉංගලන්තේද, ඕස්ට්‍රේලියාවේද, ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ ඉන්නේ සතුටින්. ඔබ ගමන් කරන්නේ සතුටෙන්ද? ඔබ ජීවත් වන්නේ සතුටෙන්ද? සැනසිලිදායකද? ඒ වගේම තමයි අධ්‍යාත්මය තුළ සිතුවිලිද, සිතුවිලි ඇති එකද, සිතුවිලි නැති එකද නෙමෙයි ප්‍රශ්නේ. ඔබ සහනශීලීද? ඔබට සිතන්න පුළුවන් නම් සහනශීලීව ඔබට ගැටලුවක් නැහැනේ. සිතුවිලි නැත්නම් සහනශීලී නම් එතන ගැටලුවක් නැහැනේ. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව දුරු කරන. මොකද තණ්හාව කියන්නේ? යමක් සමග අල්ලලා බඳින ස්වභාවය. දිට්ඨියේ ගැටීම. අපේ ඊයේ සාමින වහන්සේ පැහැදිලි කළා, මේ වී පොළොනව දැකලා නිවන් දැක්කා. හම්දුර හොඳ කතාවක් කිව්වා. එක අතක වලලු දෙකක් තිබුණා. තව අතක තනි වලල්ලක් තිබුණා. දිට්ඨියේ ඇති වලලු දෙක ගැටෙන නිසා ශබ්දයක් ආවා. තනිවලල්ලක් තියෙන අතේ ශබ්දය පැමිණෙන්නේ නැහැ. ද්විත්වය ඇති තැන තමයි මේ ශබ්දය, මේ ප්‍රශ්න, මේ දුක. තණ්හාව කියන්නේ ද්විත්වයේ ගැටීම. දැන් බලන්න, මේ ද්විත්වයෙන් හැම දෙයක්ම ලෝකේ හටගන්නේ ද්විත්වයෙන්. දැන් මේ විදුලි සැර හෙන ගහනවා කියලා කියන්නේ නේ, මොකද්ද සිද්ධ වෙන්නේ? ද්විත්වයේ ගැටීමේ. අප්පුඩියක් හඬ, අප්පුඩියක හඬ ද්විත්වයෙන් ගැටීම නිසා. ශරීරයක්, කායික ශරීරයක් හැදලා තියෙන ද්විත්ව ගොඩාක් එකතු වෙලා. හාස්‍යයක් එකතු වෙලා. තණ්හාව කියන්නේ ද්විත්වයේ ගැටීම. ප්‍රශ්න කියන්නේ ශබ්දය. දැන් අපි මොකද කරන්න ඕන? නිවන් දකින්න මොකද කරන්න ඕන? අධ්‍යාත්මිකව හැම කෙනෙකුටම දැනෙන්න ඕන කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැහැ. නිවෙන්න. මේ කතා කරන්නේ අර මාර්ගඵල, එහෙම නැත්නම් අර බුදුන් දැකලා නිවන් දකින ස්වභාවය ගැන නෙමෙයි. මම ඒව ගැන කතා කරන්න දන්නේ නැහැ. මම කතා කරන්නේ සිතේ නිවීම ගැන. මන් නිවන් දකින්නවා කියන්නේ ඒකට. සමහර අය හිතනවා බුදුහාමුදුරුවෝ කියපු නෙමෙයි කියලා. මේක ඒක නෙමෙයි. මේක සිතේ නිවන. අරක ඒක පොතේ නිවන. මේක සිතේ නිවන, ඒක පොතේ නිවන. පොතේ නිවන එහෙම තේන්න අරිනවා, සිතේ නිවන මෙහෙම ඇති කරගන්නවා. මොකද ඒකත් අපි ඉගෙන ගන්න ඕන. හැබැයි මේ විදිහට සිත නිවාගෙන ගිහිල්ලා තමයි ඒකත් බලන්න ඕන. ඊට පස්සේ තමයි පොතේ නිවනත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. පොතේ තියෙන නිවන ප්‍රායෝගික කරන තැන් තියෙනවා. උගන්වන ලොකු භාවනා මධ්‍යස්ථාන ආයතන තියෙන ඒ තැන් වලට ගිහිල්ලා නතර වෙලා පොතේ තියෙන නිවන කෙනෙකුට තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒ ගැටලුවක් නැහැ. යම් යම් වැරදි වැටහීම් ඇති වෙනකොට සමහර වෙලාවට අපේ දේශක ස්වාමීන් වහන්සේලාත් අපිත් පොඩ්ඩක් අවඥාවෙන් මේක දිහා බලනවා. මොකද මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා. මම මේ දේශනාව කරද්දී මට කල්පනා වුණ දෙයක් තමයි, ඇත්ත වශයෙන්ම මේ මිනිස්සුන්ට එහෙම කියව යුතු නෑ, එහෙම අපි සිටිය යුතු නැහැ. ඒකට හේතුව මේ ධර්මය තියෙන්නේ ගෘහ ජීවිතයක් ගත කරමින් සාමාන්‍ය පැවැත්මක් ඇති මිනිස්සුන්ට නෙමෙයි. මේක තියෙන්නේ සම්පූර්ණ ජීවිත ගිහි ජීවිත වලින් අත්හැරලා දාලා සම්පූර්ණ විමුක්තිය කරාම ජීවිතය යොමු කරගත්ත මහා ඉසිවර ඥානයක් තියෙන, මහා බුද්ධි ප්‍රභාවයක් තියෙන විශිෂ්ටයන්ගේ ධර්මයක්. සාමාන්‍ය ඔය කුස්සියේ ගෙදර දොර වැඩපොළ කරගෙන හිටපු කෙනෙක් මේක ඉතින් තේරුම් ගන්න ඇවිල්ලා පොඩි මෝඩ ප්‍රශ්නයක් ඇහුවට ඇත්තෙන්ම අපි මේ පිළිබඳව තැවීමක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද මහා ඉසිවරුන්ට තියෙන දෙයක් මේ පොඩි පහේ ගෙදර දොරේ කන්න ඔයා පියාගෙන පමණක් දන්න මට්ටමට හිටපු අය මේක ඇවිල්ලා අහනවා. ඒගොල්ලෝ ඊළඟට මෝඩ ප්‍රශ්න අහන්නේ මෝඩ ආකාරයට, ඒක තේරුම් ගන්න මෝඩ ආකාරයකට ක්‍රියා කරවන්නේ. මේ පිළිබඳව අපි තැවීමක් ඇති කරගන්න ඕනේ නැහැ කියන අදහසට අපි ආවා. මොකද එහෙම හරි ධර්මය තුළ ගොඩනැගීම තුළින් ඒ ඇත්තොත් යම් මට්ටමකට සංවර්ධනය වේවි කියන අදහස. මේක විශිෂ්ට වචන, විශිෂ්ටයන්ගේ දර්ශනය. ඒව ග්‍රහණය කරන්න, ඒව තේරුම් ගන්න ලොකු මානසික බලයක් තියෙනවා. මෙහි කෙනෙක් නැහැ කිව්වහම දැන් අපි ආරම්භයේදීම කතා කළා. ඉගැන්වීමක් නැහැ, ගුරුවරයෙක් නැහැ, ශිෂ්‍යයෙක් නැහැ කියලා මෙතන. මොනේ අකාටද ඕක තේරෙන්නේ? මේ සාමාන්‍ය බුද්ධියක් තියෙන මොනසෙකුට මේක කියවහම මේක සම්පූර්ණ පිස්සු කතාවක්. මේවා විශිෂ්ටයන්ගේ දර්ශන නිසා මේ සාමාන්‍ය අයගේ දර්ශන නෙමෙයි. සාමාන්‍ය පුජ්‍යලයාට තේරෙන දේවල් නෙමෙයි. ඒ නිසා මේ ධර්මය විශිෂ්ට බුද්ධියකින් අසත්වා, විශිෂ්ටියෝම මේ ධර්මය අසත්වා, විශිෂ්ට නොවන්නා වූ අය මේ ධර්මය ප්‍රතික්ෂේප කරත්වා නොවසත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව විශිෂ්ට නොවු අය මේක අහන්න ගියොත් එහෙම ඒ ඇත්තත් ක්‍රමානුකූලව එක්ක විශිෂ්ට වෙයි, නැත්නම් අංගොඩ දෙපාරක් නැතර වෙන්න වෙයි. ඒකයි ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය උදෙසා ගන්න ඉලක්කය මොනතරම් අසීරු කාරණයක්ද කියන එක බුදුහාමුදුරුවෝ වරින් වර දේශනා කරලා තියෙනවා. කම්බියක ඇවිදෙන් යන එකට වඩා ආනන්දය ධර්මයේ ඇවිදගෙන යන එක බොහොම අමාරුයි. අස්ලෝන් ගහක් 16කට පළල අමාවක දවසක විදුලි එළියෙන් ඒ අස්ලෝන් ගහ දෙපළු වෙන්න විදිනවට වැඩිය අමාරු වැඩක් ආනන්ද මේ ධර්මයේ ඉලක්කය ගැනීම. දැන් අදත් අපි ගත්තේ මොකක්ද? ධර්මයේ ඉලක්කය කොච්චර අමාරුද? ඒක අතිශයින් අසීරු කාරණයක්. විශිෂ්ටයන් විසින්ම ලබන්නා වූ ඉලක්කයක් එක. ඔබ විශිෂ්ටයි. පින් දෙමින් අපි උදෑසන කාලයේ වැඩසටහන අවසන් කරනවා. එදුමේ සියලු පහසුකම් සිසිලස ජීවිතේ නිවා ගන්න පිරිසට සෙවන සිසිලස අපිට ලබා දුන්නු චන්නති සේරමැතිතුමන්ට, ශමණති සේරමැතිනියට, එතුමන්ගේම මැතිනියගේ මව්පියන්ට පහාරයක් වේවා කියලා සාම කියන ප්‍රාර්ථනා කරමු. දෙදහස් පහළොව වසරේ තුන්වෙනි මාසේ 29 වෙනිදා දෙවෙනි කොටස හවස්වරුව භාවනාව වැඩසටහන. පුජ්‍යල ප්‍රශ්න කියන ඒවා විසඳන්න බෑ. අත්තරින් ලෝක ප්‍රශ්න කියන ඒවා විසඳලා ඉවර කරන්න බෑ. අත්තරින් ඕනේ. ලෝකේ විශ්වයේ කෙලවරක් හොයන්න බෑ. කෙලවරක් හොයන්න බෑ කියලා තේරුම් අරන් නතර වෙන්න ඕනේ. දැන් කෙලවරක් හොයාගන්න මිනිස්සේ කොච්චර දිව්වත් හොයාගන්න පුළුවන්ද? බෑ. ඒ වගේ ජීවිතයේ අර්ථයක් හොයන්න ගියාට කවදාවත් අර්ථයක් හොයාගන්න බෑ. විශ්වය වගේ කෙලවරක් නැහැ. මොකද තියෙන්නේ? තේරුම් අරන් නතර වෙන. ඒකයි කරන්න තියෙන්නේ. එහෙමනම් අපි මොකද කරන්නේ? උත්තර හොයන එකෙන්, ප්‍රශ්න හදාගන්න එකෙන් වැළකිලා ප්‍රශ්න උත්තර නොමැති අවස්ථාවකට පත් වෙනවා. අපේ හිතවල තියෙන දේවල්, අපේ ඔළුවේ තියෙන දේවල් අපිම එක එක එක එක කඩලා බිමින් තියනවා. අර ගස්වල ගෙඩි කඩන්නේ, ගෙඩි කඩනවා වගේ එක එක කඩලා ඉවරලා මේක නිදහස් කරගන්න ඕන, සැහැල්ලු කරගන්න ඕන. ඊට පස්සේ empty වෙනවා. empty mind එකක් හදා ගන්නවා. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම empty less වෙනවා. ඒක සෑහෙන වටින මානසික අවස්ථාවක්. ඒක තමයි උදා කරගන්න ඕනේ. මොකද empty වලට එහා ගිහිල්ලා emptyless ද මොකද අපේ සාමාන්‍ය අයගේ කතාව අපිට නම් ඕක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්නවා කියන මට්ටමේ තමයි මිනිස්සු ඉන්නේ. මට තේරෙන්න ඕන හැමදේම. මට උපාදාන කරන්න ඕන, රඳව ගන්න ඕන, කොටස් කරන්න ඕන, මතකේ තියාගන්න ඕන කියන තැන තමයි මිනිස්සු ඉන්නේ. මට කිසි දෙයක් තේරුම් ගන්න ඕනේ නැහැ, මට කිසි දෙයක් උපාදානය කරන්න ඕනේ නැහැ, මට කිසි දෙයක් කොටස් කරන්න ඕනේ නැහැ කියන මට්ටමේ ඉන්න කෙනාට මේ ධර්මය. පැහැදිලිද? මට කිසි දෙයක් තේරුම් ගන්න ඕනේ නැහැ, මට කිසි දෙයක් උපාදානය කරන්න ඕනේ නැහැ, මට කිසිම දෙයක් කොටස් කරන්න, විභජනය කරන්න, ප්‍රභේදනය කරන්න මට අවශ්‍ය නැහැ. ඇයි? ලෝකෙ කොතනට ගියත් තියෙන්නේ වේදනාව, දුක. එහෙනම් ලෝකයේ ස්පර්ශ කරාම දුක දැනෙන්නේ. ඒ නිසා සබ්බ ලෝකේ අනබිරත සංඥා ඇති කරනවා. සියලු ලෝකේටම නොඇලෙන සංඥාවෙන් සංඥා නිරෝධයෙන් වාසය කරනවා. ඒත් බුද්ධාගමේ නිවන නෙමෙයි මේ කතා කරන්නේ. මේක විශ්වීය නිවන. පොදු මානව නිවන මිසක් බුද්ධාගමේ නිවන නෙමෙයි. බුද්ධාගමේ නිවන එක වෙනම උගන්වන තැන් තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න ඕනේ. මේක කතෝලික ආගමේකුත් නෙමෙයි. මේක මුස්ලිම් ආගමේකුත් නෙමෙයි. මේක ආගමක් නැති එකක්. විශ්වය පොදුයිනේ. සබාධම පොදුයි. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. තේරුණානේ? එහෙමයි. ආගමක් හැටියට එන බුදුහාමුදුරුවන්ගේ ධර්ම නෙවෙයි මම දේශනා කරන්නේ. විශ්වයේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඒකෝර ආගමක් හැටියට මේක හඳුනගන්නේ යන්න එපා. ඒ නිසා ඔබ කාටත් මොන ආගමක මොන ජාතියක මොන වර්ගයක හිටියත් ඒක මානව ධර්මය නිසා මේක හරි සැහැල්ලුවෙන් අඳුන ගන්න පුළුවන්. ඒ කැමැති අය අර බුද්ධ ආගමේ ඒවත් ඒ විදිහට අඳුන ගන්න. අනිත් ආගම් වල තියෙන දේවලු ඒක ඒ විදිහට අඳුන ගන්න ඕන. ඉතින් මිනිස්සෙකුට අවශ්‍ය කරන්නේ මොකද්ද කියන තැන මිනිස්සෙක් ඉන්න ඕන. කුමක්ද අපිට අවශ්‍ය කරන්නේ? මානසික සාමය, සතුට. සිද්ධාර්ථ කුමාරය ඇත්තෙන්ම අබිනික්‍රමණය කළේ දුක් විඳින්නද, එහෙම නැත්නම් දුකෙන් නිදහස්ව සැනසීම සොයාගෙනද? සැනසීම සොයාගෙන ගෙදර හරි දුකක්, රජමාලිගාව හරි දුකක්, යාව කොටු කළා, හිර කරලා, බොරු ටොන් ගානක් කියලා යාව රවට්ටලා, එයාලා ඇත්ත දකින්න දුන්නේ නැහැ. ඇත්ත හිතන්න දුන්නේත් නැහැ. ඇත්ත පේන්න දුන්නේත් නැහැ නේ. ඒ තරම් බොරු. උවෙන් එයාව වහන්න බැලුවා. ඊට පස්සේ එයා ඇත්තෙන්ම නිදහස හොයාගෙන අර කුරුල්ලෙක් පිහාඹල ගියා වගේ මේ ලෝකේ බලන්න, ඇත්ත தත්ත්වේ බලන්න පිහාඹගෙන ගියා. ඒ පිහාඹගෙන යෑම බාහිර ලෝකයට සීමා වෙන්නේ නැතුව අධ්‍යාත්මික ලෝකයේ තුලත් නිදහස් වෙලා පිහාඹල ගියා. මාලිගාවෙන් ගැලවිලා ගියා වගේම අර බොමඩ මුලදී තමන්ගේ හදවතිනුත් ගැලවිලා පියාඹින්න පුරුදු වුණා. දැන් ඔයත් අර ගෙදරින් ගැලවිලා හිටියට හදවතින් ගැලවිලා පියාඹින්න පුරුදු වෙන්න ඕන නේ. ඈ මමත්වෙන් ගැලවිලා පියාඹින්න ඕන. නැකනේ ඒ මේ දැන් මේකත් රජමාලිගාවක්. මමත්වේ නැමැති මේ ඉන්ද්‍රියන් පහ නැමැති මුරකාවල් වලින් වටවුණු තැනක මේ මමත්වයේ සිරවේ තියෙනවා. එයාට යන්න මේ මෙතනින් එහාට යන්න දෙන්නේ නැහැ. කොයින් හරි අල්ල ගන්නවා. දැන් ඔබ මේ උත්සාහ කරනවා මිදෙන්න. ඒ මිදෙන්න යන ගමනේදී හොරෙන් වගේ එළියට පනින්න උත්සාහ කරන මොහොතේදී ඔන්න එක කොහේ හරි අර මුරකාවකට පේනවා, දැర్శණය වෙනවා. අස කන නාසය දිව ශරීරය මේ මන කියන ඉන්ද්‍රියන් හයෙන් එක තැනකට මෙයාව හසු වෙනවා. හසු වෙච්ච ගමන් ආයේ එයාව අල්ලලා අර මුරකාවේ බැඳිනවා. අර පිට වෙන්න බෑ. ඉතින් මේ මුරකාවල් හයටම තේරෙන්නේ නැතුව ඔබ පිට වෙන්න ඕන. මේ මුරකාවල් හයටම තේරෙන්නේ නැති වෙන්න ඔබ මෙතනින් පිටත් වෙන්න ඕන. මකන්ද ගත යුතු ක්‍රියාමාර්ගය. පුජ්‍යලේ කැඩීර මෙතනින් පිට වෙන්න ගියොත් එහෙම පිට වෙන්න බෑ. මොකද පුජ්‍යලයා ටක් ගාලා අල්ල ගන්න තියෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් අපි මොකද කරන්නේ? පුජ්‍යලේක් නොවෙන්න ඕන. පුජ්‍යලයක් නොවි මෙතනින් පිට වෙන්න උත්සාහ කරන මොහොතේදී සිදුවෙන කාර්යය තමයි අර ඇහි වර්ණ සංයෝගයේ හැදිලා තියෙන්නේ එක්තරා සීමා සහිත වර්ණ ප්‍රමාණයක් දකින්න. ඒ වර්ණ ප්‍රමාණයට අර පුජ්‍යලත් අර පුජ්‍යලයක් නොවු කැනත්තා අහුවෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රින් වලින් සෑදුණු යම්කිසි ශක්ති ස්වභාවයක් තියෙන දෙයක් හඳුනගන්න ඒ සියලු ශක්තියින් වලට සාපේක්ෂිත නොවු ගුණයකටපත් වුණාට පස්සේ අර මුරකාවල් වල ඉන්න අය කට්ටියට ඒක අල්ලන්න බෑ. ඔව් දැන් ඉන්ද්‍රියන් හයෙම්ම කොයි බහරි එකකට ගැළපෙන විදිහේ ස්වરૂපයක විශ්මාරු කර ගැනීමක් කළාට මෙතනින් එහාට පනින්න බෑ. දැන් රූප වශයෙන් පැනගෙන යන්න බෑ. ශබ්ද වශයෙන් පැනගෙන යන්න බෑ. ගන්ධ වශයෙන් රස වශයෙන් පැනගෙන යන්න බෑ. සිතුවිලි වශයෙන් අරගෙන පැනගෙන යන්න බෑ. සිතක් අරගෙන පැනගෙන යන්න බෑ. තේරෙනවද? දැන් ධර්මයයි ගන්න ඕන. ධර්මය කොහොමද දැනෙන්නේ? ධර්මය දැනෙන්නේ සහැල්ලුවේ. ධර්මය දැනෙන්නේ සහනශීලිය. ධර්මය දැනන්නේ හරි සිසිලසින් දැනෙන්නේ. ධර්මය හරියට තේරෙනකොට මේ AC එකක් ඇඟට වදිනකොට දැනෙන සිසිලස මනසට දැනෙනවා. ධර්මය හදවතට වදිනකොට. ඒ වගේම තමයි ද්වේෂය නේද, ලෝභය, මෝහය, ඒ වගේ දේවල් වදිනකොටත් ඒවයි තියෙන දැවීමත් ඒ විදිහටම වදිනවා. ඒ අපි ධර්මයට සිත විවෘත කරන්න ඕන. ඉතින් මේක අපූර්ව ක්‍රමවේදයක්. ඒක තමයි ලෞතර බුදු කෙනෙකු මේ විශ්වය තුල උත්තරීතරම මනුෂ්‍යත්වයේ බවට පත් වෙන්නේ. වෙන කෙනෙක් නෑ. මිනිස්සෙකුට ජීවිතාන්තය දක්වා මැරෙනකම්ම කල්පනා කළත් හිතුවත් තේරුම් ගන්න බෑ. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයලා එහෙම තේරුම් අරගෙන තියෙන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම්. මනුෂ්‍ය ස්වභාවයන්, මනුෂ්‍යත්වයේ ඉක්මවන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වයේ ඉක්ම වූ සත්‍යය. දැන් එහෙමනම් අපි මේ කුඩා විද්‍යාඥයෝ ටික, පරේෂකයෝ ටික උත්සාහවත් වෙන්නේ මොකටද? ඒත් මනුෂ්‍යත්වයේ ඉක්මවන්න. ඒක ඔබේ වෙනවා. ඔබ කැප වෙන තරමට, ඔබ මහන්සි වෙන තරමට, ධර්මය අහන තරමට, ඔබ තුළ විද්‍යාව, ආලෝකය, ප්‍රඥාව පුබුදිනවා. උජ්ජලත්වයෙන් තොර සැහැල්ලුව. ඒක දැනෙන්නේ කොහමද? ඒක තමයි අර සීතල සැහැල්ලුව. උජ්ජලත්වයෙන් තොර සැහැල්ලුව. ආ වචන ගොඩාක් මෙහා තියෙන්නේ. වචන තියෙන්නේ හැතැම්ම ලක්ෂ ගානක් මෙහා. ධර්මයේ තියෙන්නේ වචන වලින් හැතැම්ම ලක්ෂ ගානක් එහා. ඒක තමයි දන්නෝ දනිති. ඈ වචන වලට ඇවිල්ලා කියන්නේ තනිකර දෙන්නේ සංඥානේ. ඒ නිසා ධර්මයේ අසන්නත් ඕන හරීම බුද්ධිමත් ආකාරයකින් මේ සංඥා නොගන්න දේශන ධර්මයේ තුලින් කෙනෙක් සංඥාවක් ගත්තොත් මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මෙහෙමයි කියලා පටු විදියට ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ගොඩාක් වෙලට අර මේ පොඩි ප්‍රශ්න අහන්නේ හිව නැත්තම් පොඩි අර කිව්වොත් අර බහුමූත වගේ ප්‍රශ්න අහන්නේ අර වචනේ සංඥාවටපත් වෙලා මේ අපි නොකියු දෙයක් අපි කිව්වා කියන මට්ටමේ ඉඳලා තියෙනවා. දැන් අපි ඔය දකින්න අපේ දේශනා පිළිබඳව ප්‍රතිචාර දක්වනකොට අන්තර්ජාලය හැම අපි කියපු දෙයක් නෙමේ සම්පූර්ණ වැරදි විදිහ වටහීමක් ඇති කරගෙන අර මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අපි අහනවා. ඔවට උත්තර දෙන්න අපිට කාලය තියෙනවා. අර පුජ්‍යලේ මුල ඉඳලා හොදලා ගන්න එපා. අතෙන්ට ගේන්න. ඒ නිසා අපිට ඒ ගැන මුකුත් අපි කියන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට දියුණු වෙන මට්ටමට දියුණු වෙන්න අපහැරලා ඉන්නවා. හැම වෙලෙක මෙහෙමයි. මේක හරි කියලා කෙනෙක් පිළිගත්තොත් මට ඇති වෙන ලාභයක් නෑ. මේක වැරදි කියලා ප්‍රතික්ෂේප කරයි කියලා මට ඇති වෙන ලාභයක් නෑ. මගේ යුතුයකමක් හැටියට, බුද්ධානුශාසනාවක් හැටියට කැමති අයට ධර්මදේය දේශනා කරනවා. ප්‍රතික්ෂේප කරන්නෝ ප්‍රතික්ෂේප කරත්වා, පිළිගන්නෝ පිළිගනිත්වා, විදර්ශනා කරන්නෝ විදර්ශනා කරත්වා. එය ඔබ ඔබටම සිදු කරගන්න කාර්යයක් මිසක් මට ඇති වෙන ගැටලුවක් නැත. ඒක එහෙම වෙන්න බෑ, මෙහෙම නේද? එහෙමනම් එහෙමත් හොඳයි. අනේ සාදු. ඒක එහෙම නෙමෙයි, මෙහෙමනම් එහෙමත් හොඳයි. අනේ සාදු. වැදගත් වෙන්නේ ඒ කාරණා එහෙමද මෙහෙමද, ඒක හරිද මේක වැරදිද, අරක නේද හරි මෙහෙම නේද හරි කියන එක නෙමෙයි. තමන් සතුටෙන්ද, තමන් නිවිලද, තමන් සහනසීවිද, ඒක නේද වැදගත්. අර පුතේ මෙහෙමයි, මේ පුතේ මෙහෙමයි, අර දෙයියෝ මෙහෙමයි, අර සූත්‍රයේ මෙහෙමයි, මේ ගාථාවේ මෙහෙමයි කියලා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් තමන් නිවිලද? එච්චරයි මගේ ප්‍රශ්නේ, එච්චරයි. බෑ බෑ බෑ, ධර්මයේ අවශ්‍යතාවය අවශ්‍යයි. දැන් මම තරුණේ කැඩියද ධර්මය සාගෙන ගියේ, නිවන් දකින්න ප්‍රශ්නයක් මට නෑ. එහෙම නිවන් දකින්න ඕනේ කියලා, මේ ලබනාත්මේ නූපදී ඉන්න ඕනේ කියලා උප මේ එකක් නෑ. මම මේ විදියට දැන් මේ ආත්මේ මට අවුරුදු 500ක් හම්බ වෙනවනම් මම ජීවත් වෙන්න කැමතියි. මොකද ජීවිතේ හරිම ආශාදනීයයිනේ. කලගිරීමක් නෑ, මට 500ක් දුන්නොත් මම 500 බොහොම සතුටින් බාර ගන්නවා. 500ක් දෙන්නේ නෑනේ. 100ක් දෙන්නේ නැති පාට. ඉතින් ඒ නිසා ඒ ඉන්න ටික හරිෂෝ, මලක ලස්සන, ගහක ලස්සන, පරිසරයේ ලස්සන, අහසේ ලස්සන හරිම වටිනවා. සුළඟ ඇඟේ හැපීමේ ලස් සුවදායිත්වය, මේ හැම දෙයක්ම මිහිරට දැනෙනවා මේ මනසින් ඉවත් වූ කෙනාට. අලංකාරව දැනෙනවා, කලාත්මකව දැනෙනවා. ඔව් දැනෙන්නේ. මොකද එයාගේ ලෝකයක එයා කම්මලේ ඉන්නේ. කම්මලේ යකඩ දානවා දඩ පිටි කාලා. එයාට මානසික නිදහසක් නැහැ. මමත්වයේ තුල වැඩ ගොඩයි. දැන් කම්මල ඇතුලේ ඉන්න මිනිස්සෙට පිට මේ ලස්සන කුරුළුනා දහන්න බෑනේ. එයාට හෙන්නේ දණ්ඩින් ගන්න සත්ත. කම්මල නතර වෙන්න ඕන කුරුළුනා දැහෙන්න. ඈ එකයි වැඩේ, එකයි ස්වභාවය. ධර්මයේ දැකපු කෙනෙකුට, ඔය බෝසත්වරයෙකුට මේ සසර සැපවත් තැනක්. ඔය බෝසත්වරු කියන්නේ ධර්මයේ නොදක මේ අන්ධකමින් ගියපු අය නෙමෙයි. ධර්මයේ දැක ප්‍රත්‍යක්ෂ කොටගෙන ගියපු අය බෝසත්වරු. අවබෝධ කරගෙන යන්නේ. ඒ කියන්නේ පීනන්න දැනගෙන ගඟට පයින් ගිලෙන්නේ. බුදුරජාණන් වහන්සේ මගට බහින්නේ නින්දා අපහාස දෙකම බලහමුරුත්තු වේ. එතකොට අපහාස වලින් පසු බානවද? නෑ. අපි පාරට බහින්නේ කවුරුත් කැතයි නොකියත්වා අපිව ලස්සනටම පෙනෙත්වා. එහෙමනේ? එහෙම නේද අපි හිතන්නේ? මම මේ සමාජය තුළ ශ්‍රේෂ්ඨයෙක් හැටියට, ජේෂ්ඨයෙක් හැටියටම පිළිගනිත්වා. ඔය තෑග්ග පවා ගන්න, පොඩි තෑග්ගක් ගෙනියමු කිව්වහම අපි ගැන මොනව හිතයිද? හරියටත් ලොකු එකක් දුන්නොත් මෙහාටත් ලොකු එකක් ගෙනියන්න ඕන. නැත්තම් මොනව හිතයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලාට එහෙම දෙයක් නැහැ. අර එතන යම් කිසි කෙනෙක් නිර්මාණය කළාම ඒ කෙනා ආරක්ෂා කරන්න කොච්චර දේවල් අඳින්න ඕන, පළඳින්න ඕන, පවතින්න ඕන, ඒ කෙනාගේ පරිසරයට අදාළ යාන වාහන ඕන, ඒවා මේව ගොඩාක් දේවල් එකතු කරන්න වෙනවා. නැත්නම් ඉතින් පරිහරණය සඳහා අවශ්‍ය කරන ප්‍රමාණයට ශක්තියෙන් ධෛර්යයෙන් ලැබෙන ප්‍රමාණයට එයා ඒ දේවල් තුලින් දිනු වීම එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක තණ්හාවෙන් යන ගමන. ගමන නෙමෙයි වැරද්ද. තණ්හාවෙන් තොරවද ගමන යන්නේ, තණ්හාවෙන් යුක්තවද ගමන යන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගමනේ වැරද්දක් නැහැ. වස්තු සම්පත් තිබුණේ එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒක තණ්හාවෙන් තියන්නේ. දැන් අපි හිතමුකෝ කෙනෙක් තණ්හාවෙන් තොරව රටක් අයිතිව ඉන්නවා. හොඳයි. ඒකේ වරදක් නැහැ. කෙනෙක් තණ්හාවෙන් යුක්තව පොල් කට්ටක් තියාගෙන ඉන්නවා. ඒකයි වරද. තේරෙනවද? එහෙන් ගන්න කියන පොල් කට්ට. පොල් කට්ට කවුරු හරි පයින් හරි ගහගෙන ගියොත් එහෙම බැනුම් ගන්න වෙනවා. ඒකයි වරද. ඒකයි වරද. ඇත්තෙන්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙක් කිසි දෙයක් එහෙම මනසින් අල්ලල නැහනේ. මනසින් අල්ලල නැහැ. ඒ වස්තුන් ඒ ධර්මතා තමයි ගන්න කියලා දන්නව. ඒවා අපිට අයිති කරගන්න බෑ. කොයි වෙලාවකවත් අයිති කරගන්න බෑ ඒක. ඒක සම්මුතියක් විතරයි කියලා හොඳටම දන්නවා. ඒ නිසා ඒ තැන් ඒ කාර්යයන් ඒ දේවල් වලට ඒ දේවල් පත් කරවමින් තමන් ඈතින් ඉන්නව පමණයි. ඒ ගැන වැඩි කලබලයක් නැහැ. ඔව් අහසේ තරු දකින්නේ. බලන්න අහසේ තරු මොනතරම් ඈතින්ද දකින්නේ කියලා. හිතනවද මම මේක කඩා ගන්න ඕන. පොඩි ගාලේ නම් හිතන්නේ නැති. ඈ මෙතෙන්ට මම යන්න ඕන. මේහි පරිසරය බලන්න ඕන කියලා හිතන්නේ. නමුත් අර හිටපු නාසා ආයතන විද්‍යාඥයෝ වගේ අය නම් තරුවක් දැක්කම මේක අපි බලන්න ඕන කියලා උත්සාහයකේ දෙනවා. ඒක තාරකා විද්‍යාඥයෝ කරනවා. නමුත් අපි ඈතින් ඉඳන් බලන්නේ ඔව් ඒ විදිහට බලන්නේ. ඒ නිසා ඒක උදාහරණයක් පමණයි. ඒ වගේ ජීවිතෙත් තමාගේ ජීවිතෙත් තමන් ඈත් වෙලා බැලුවාම සමන්ත හැම දෙයක්ම නිදහස්ව දැනෙනවා. ස්වરૂපේ පේන්නේ තමා තුලින් තමන් ඈත් වෙලා බලන්න ඕන. දැන් අපි කොච්චර බාහිර උදාහරණ ගත්තත් ඒ ඔක්කොම ඒ උදාහරණ තුල පුජ්‍යලත්වයේ කැටි වෙනවා. දැන් තරු දිහා බලන්නේ පුජ්‍යලයකනේ. ඒ ධර්මයේ නිර්වචනය කරන්න බෑ කියන්නේ ඒකයි. දැන් මේ පුජ්‍යලත්වයේ කැටි කරමින් අපි ඈතින් දිහා ඈතින් ඉඳන් බලන්න කියලා කතා කළාට තමන්ගේ ජීවිතයේ දිහා බලනකොට අපි පුජ්‍යලත්වයෙන් තොරව බලන්න ඕන. දැන් තේරෙනවද මේ? මෑරොන්ට වැඩිපුරත් එක තේරෙනවා නේ? ඔව්. ඒකනේ ජීවත් වෙන ජීවිතයේදී වටිනාකමක් හෝ නොවටිනාකමක් දෙකම දෙන්නේ නැහැ. දැන් ඒකයි එතනින් වටහා ගන්න ඕන කාරණේ. වටිනාකමක් හෝ නොවටිනාකමක් දෙකම දෙන්නේ නැහැ. ඔව් දුකක් හෝ සතුටක් නැහැ. කොහොම සහල්වත් ඒක තියෙන අවේදීත සහල්ලුවක් එතන තියෙන අවේදීත සතුටක් තියෙන වේදනා සහිත සතුට දුක හිත දවාලන ගුණයකින් යුක්තයි. වේදනා රහිත ඒන සතුට හිත නිවාලන ගුණයෙන් යුක්තයි. ඔව් වදිනවා ඒ වගේ දැනනවා කියලා කියන්නේ ඒක. ඒක පිච්චෙන සතුටක් නෙමෙයි. ඒක නිවාසනහන සතුටක්. ඒකයි. ඔකට කියනවා සංස්කාරක සතුට සහ අසංකාරික සතුට. සංස්කාරයක් හේතු වෙන්නේ නැති වෙන සතුට මනෝමය වශයෙන් ඇති කරගන්න දෙයක්. තේරුණානේ? මනෝමය වශයෙන් ඇති කරගන්න දෙයක්. අසංකාරික සතුට ඒ මනෝමය වශයෙන් ඇති කරගන්න දෙයක් නෙමෙයි, ස්වභාවයෙන්ම සිතට ගලාගෙන එන දෙයක්. ඒක මා ඇති කරගන්න දෙයක්, ගොඩනගා ගන්න දෙයක් නෙමෙයි. ඒක ස්වභාවිකවම ගලාගෙන එන, නිසලවම ගලා එන බොහොම හොඳ නිදහස් අවස්ථාවක්. ආයාසයකින් තොරව පවතින තත්ත්වයක්. කන්ට්‍රෝල් නැහැ. පාලකයක් නැහැ, පාලනයක් නැහැ. පාලකයක් නැහැ, පාලනයක් නැහැ. ඒ සමහර අය පාලනය නැති කරාට පාලකයා තියා ගන්නවා. ඊට පස්සේ පාලකයා ටික වෙලාවක් නිහඬව ඉඳලා මෙන්න ආයිමතු වෙලා වැඩ පටන් ගන්න. ඒ පාලනය නොකිරීම කියන පාලනයට ගත්තාම සිද්ධ වෙන දේ. දැන් ඔබ මේක අහගෙන ඉන්න වගේම ඉවලෙම නිවැරදි කරගන්න ඔබ ළඟ තියෙනවා නම් ඒ දෝෂේ. එතෙන්ට ඥානණය පතුරවා ගන්න. පාලනයක් නැහැ, පාලකයක් නැහැ මේ දහම් වගේ. මෙතන පුජ්‍යලයක් නැහැ ඊට පස්සේ වැඩ කරන්න. කලබල තියා මොනවා තිබුණත් ඒ පරිසරය තුල කටයුතු කරන ස්වභාවය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පුජ්‍යලයක් හැටියට එයා ඒ සමාජයේ පිවිසෙන්නේ නැති නිසා සුලන් දහරාවක් වගේ. දැන් සුලන් දහරාවකට ගසාගෙන යන්න කිසිම තැනක් බාධාවත් තියනවද? නැහැනේ. ඉඩ තියෙන තැනින් පුළුවන් තැනින් ගහගෙන යන ස්වභාවයක් තියෙනවා. පුජ්‍යලත්වයෙන් තොර වුණහම මේ වගේ දිය දහරාවකට මූදට එන්න බාධාවත් තියනවද? බාධාවක් නැහැ. එයාට ඉඩ තියෙන තැනින් එයා පැමුණුණා. ඔය කැලණි ගඟ, වලවේ ගඟ, කළු ගඟ කවුරුත් මේ කපලා හදපු ජල ව්‍යාපෘති නෙවෙයි. මේ විශ්වයේ ස්වභාවයෙන් සෑදුන ගංගා හැදුණු දේවල්. ඒ ස්වභාවයට ගලාගෙන යන්න කිසි බාධාවක් නැහැ. ආලෝකයට ගලා යන්න බාධා කරන්න බෑ. මේක බාධාවක් නැහැ. ආලෝකයේ ගලාගෙන යනවා. ඒ වගේ පුජ්‍යලත්වේ නැහැනේ ජලයට, පුජ්‍යලත්වේ නැහැනේ සුළඟට, පුජ්‍යලත්වේ නැහැනේ ආලෝකයට. පුජ්‍යලේ කැඩියට කරන්න ගියාම තමයි අනේ මේක අපි වැඩ කරද්දි පුළුවන්ද, මේක ඉස්කෝලේ උගන්වන ගමන් පුළුවන්ද, මේක කන්න වෙන ගමන් මේක කරන්න පුළුවන්ද කියලා අහන්නේ. අර පුජ්‍යලයා කරන වැඩපිළිවෙලක් තමයි අහන්නේ. මේක පුජ්‍යලත්වයෙන් තොරව කරන වැඩපිළිවෙලක් නිසා ඕනම තැනක සතර ඉරියව්වෙම පවතින අවස්ථාවක්. දැන් එතන ගත්තාම භෞතිකවාදී ක්‍රමයට ඒ වාචික ස්වභාවය ගත්තොත් විශ්වයේ තියෙන ශක්ති ස්වභාවයක් සමග එකඟ වීමක් නේද කියලා අහුවාම ඒක අමු අමු මේ පුජ්‍යල රහක් දැනෙනවා. ඒ කාරණය ඇතුලේ පුජ්‍යල රහක් දැනෙනවා. ඉන්නවනේ නේද? ආයෙන විශ්වීය ස්වභාවයක් තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ සමග තමන් කනෙක්ෂන් එකක් දාගන්නවා. පුජ්‍යල රහක් දැනෙන්නේ නැද්ද? ඈ? එතන යමෙක් ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? එතන ඉන්නවා යමෙක්. තේරෙනවද? දැන් වාචික කුමන ස්වභාවයක වුණත් ඒක පුජ්‍යල රහ කියන එක එනවා. ඉතින් විශිෂ්ට ඥාණයෙන් ඔබ තමයි දැනගන්න ඕන පුජ්‍යල රහෙන් තොරව ඒක ගන්න. ඒ හරි විශිෂ්ට දෙයක් ඒක කතා කරේ. ඒක දාර්ශනිකයෙක් කතා කළොත් දාර්ශනික න්‍යායක් ඒ තුල තියෙන්නේ. සාමාන්‍ය කෙනෙක් කතා කරොත් ඒක තුල පුජ්‍යල රහක් තමයි එන්නේ. තේරෙනවනේ? දැන් මේක මේ ලෝකේ දහමක් හැටියට අහන්න ගියොත් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. මේ ලෝකේ කෙනෙක් හැටියට මේක අහන්න ගියොත් ඒත් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. නැකෙන වචන දෙක නේද? මේ ලෝකේ දහමක් හැටියට මේක අහන්න ගියොත් මේක තේරෙන්නේ නැහැ. මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. මේ ලෝකේ කෙනෙක් හැටියට මේ දහම අහන්න ගියොත් ඒත් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැන්නේ. ඇත්තම කතාව මේ ලෝකයේ කෙනෙක් නොවි ධර්මය අහන්න මේ ලෝකයේ නොවන ධර්මයක්. මේ ලෝකේ ධර්මයක් නෙමෙයි මේ ධර්මයේ පොත්වල ලියවිලා නැහැ. ඒක අවබෝධය තුළ පමණයි, ප්‍රත්‍යක්ෂතාවය තුළ පමණයි, මනුස්ස හදවතක පමණයි මේක ලියන්න පුළුවන්. කිසිම භාෂාවකින් මේක ලියන්න බෑ. හදවතේ පමණයි ලියන්නේ. ඔව්, අවබෝධයටපත් වුණාම මේ ලෝකේ නොවෙන්නේ. ඉතින් දවසින් දවස ටික ටික මේ ලෝකේ නොවෙන්න ඕන. මේ ලෝකේ අත්හල යුතුයි කියන තැනට එන්න ඕන. නෑ, එයා දවසින් දවස මේ ලෝකේ නොවෙන්න ඕන. මේ ලෝකේ ඉඳගෙන අහන්න එපා. එහෙම හවුත් මේක තේරෙන්නේ නෑ මේ ලෝකේ දෙයක්. යව දැනුත් ඔය මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැතුව වගේ යන්නේ ඒකයි. සත් ධර්මයට එන පිරිස ඉතාම දුර්ලභයි. ආම දුර්ලභ මේ පිරිසක් ඉන්නේ. මේ සමාජය තුළ වාසය කරන ලක්ෂ ගානකින් චූටි පිරිස. ඒට යොමු වෙන්න ඔබේ සිතට ඒ තීරණය ගන්න කොච්චර කල් ගියාද? ඒ වගේම එවන් වූ ධර්මයක් ඇහෙන්න කොච්චර කල් ගියාද? මේ ධර්මයේ පිළිගන්න අහන්න ලෑස්ති වෙන්න ඕනේ නැහැ. මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න ලෑස්ති වෙලා අහන්නත් එපා. ඒ දෙකේදීම සිද්ධ වෙන්නේ Tamanට අනර්ථයක්. ප්‍රතික්ෂේප කරන්න හැවොත් එහෙම එයා බලන්නේ කොහෙන්ද වරදින්නේ කියලා. වරදින්නේ කියලා. අනුමත කරන්න හැවොත් එහෙම අහගෙන ඉන්නවා, හැමදේම අහගෙන ඉන්නවා. එයා ඒ ගැන සිතන්නේ විමසන්නේ නැති නිසා ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්න අහන්නත් එපා, අනුමත කරන්න අහන්නත් එපා. ඔබ දාර්ශනිකයෙක් වන්න, සිත පිළිබඳව මනෝවිද්‍යාඥයෙක් වන්න. මනෝවිද්‍යාඥයෙකුට එක මනෝමය ස්වභාවයකට ගොනු වෙලා බලන්න බෑ. ඒ නිදහස්ව බලන්න ඕන. සිතේ දෘෂ්ටිගතව බලන කෙනෙකුට සිත අවබෝධ කරගන්න බෑ. දැන් තරහත් එක්ක 100ට 100ක් අනුගත වෙච්ච කෙනෙකුට Taman තරහ ගිහිල්ලාද කියලා පේන්නේ නෑ. 100ට 100ක් ලෝභයත් එක්ක Taman අනුගත වෙච්ච කෙනෙකුට Taman ලෝභ සහගතද කියලා තේරෙන්නේ නෑ. 100ට 100ක් මෝහයත් එක්ක අනුගත වෙච්ච කෙනෙකුට Taman මෝහයේද ඉන්නේ කියලා තේරෙන්නේ නෑ. 100ට 100ක් විශ්වාසයන් එක්ක බැඳිච්ච කෙනෙකුට තමන් දරන විශ්වාසය තුළ ඇති ස්වභාවය දකින්න, විද්‍යාව අවිද්‍යාව දකින්න, එයාට ඒ ඇදහිම පිළිබඳව යථාර්ථය දකින්න බෑ. විමසුන් බුද්ධිය මනෝ විද්‍යාඥා, විද්‍යාඥයනු විමසන ස්වාධීන පුජ්‍යලේ. ඔව්, අදුම තරමේ එයාට දැනෙන දේවල් වල දැනෙන ස්වභාවය අඳිනෙන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි කෑමක් දුන්නාම එයාට පුළුවන්කම තියෙන්න ඕනේ කෑම බලලා රස මේකයි කියලා කියන්න. රස මේකයි කියලා කියන්න හැකියාව තියෙන්න ඕනේ. එකනේ. ඔව්. එහෙම නැත්තම් එයා ප්‍රඥාවන්ත කෙනෙක් නෙමෙයි. ඒ වගේ තමයි බුද්ධියට දැනෙන දේ ඥානයට දැනෙන දේ ප්‍රත්‍ය වෙන දේ තුල ප්‍රත්‍ය ඥානය. ප්‍රත්‍ය ඥානය හොඳට තියෙනවා. ඒ ප්‍රත්‍ය ඥානය කියන එක තබා ගත්තට අවසානයේ ප්‍රඥාව විමුක්ති වෙනවා. ඒ කියන්නේ දැනෙන ස්වභාවය ඉක්මවා යනවා. ඔව්. ධර්මය කියන්නේ ජීවිත අවබෝධය සඳහා ආධාරකයක්. ගඟක් තරණය කරන්න ඔරුව, දහක් නගින්න වලල්ලා තියෙනවනේ. 10 නගින වලල්ලක් නේ, පොල් කඩන වලල්ලක් තියෙනවනේ. පොල් කඩන මිනිස්සු ළඟ කවුල් දෙකට දාගන්න වලල්ලා, ඒකෙන් නගින්නේ ගඟේ යන කෙනාට ඔරුව. එතකොට ඒ වලල්ලා ආධාරකේන යා ඉහළට ඉහළට ගමන් කරනවා. මේ ධර්මයේ ආධාරකේ කරගෙන යා ඉහළට ඉහළට ගමන් කරනවා. නමුත් වලල්ලෙවත් ඔරුවේවත් තමන්ගේ ඒ ගමන් කර යුතු ප්‍රධාන ස්ථානය රැඳිලා නැහැ. දැන් වලල්ලෙන් ගහට ගොඩ වෙන මිනිස්සයගේ බලාපොරොත්තු වලල්ල තුල ඉන්නද? ඔව්. ඒ උපකාරක ධර්මයක් පමණ. යාගේ බලාපොරොත්තු ඵල ගෙඩි, පොල් ගෙඩි නෙලා ගන්න. ඔරුවෙන් එහා පැත්තට යන කෙනාගේ බලාපොරොත්තු ඔරුවද? නෑ. ඒ ඔරුවෙන් ගඟෙන් ගොඩ යාට තියෙන රාජකාරි ටික, වැඩ ටික පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ නිසා ධර්මයත් පොල් කඩන වලල්ල වාගේ. ධර්මයත් ඔරුවක් වාගේ. ධර්මයත් බයිසිකලයක්, වාහනයක් වාගේ. කොහෙන්ද ගමන් කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මාර්ගය කියලානේ තියෙන්නේ. මාර්ගයේ කෙලවරට ගියාට පස්සේ තමයි ඵලය. මාර්ගයේ ඵල නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහු කරන්න ඕන ඵල නෙලා ගන්න නම්. පටිච්ච සමුප්පාදේ ඉක්මවන්න ඕන නිරෝධය ලබා ගන්න නම්. ඒ නිරෝධය තුල පටිච්ච සමුප්පාදේ නැහැ. ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනාට පටිච්ච සමුප්පාදයක් නැහැ. ඒ අනුපිළිවෙලක් පැහැදිලි වෙලා තියෙනවා ධර්මයේ දකින්න. මෙහෙම සම්මුතියෙන් හඳුනා ගැනීම, පරමාර්ථයෙන් හඳුනා ගැනීම, සමාධියෙන් හඳුනා ගැනීම, නිරෝධයෙන් හඳුනා ගැනීම, පහණයෙන් අවසාන වීම කියන අවස්ථා පහක්, නිවන් පහක් අවස්ථා පහකදී හඳුන ගන්නවා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහණ නිවන කියලා. පහාන නිවනේ නිවන් දකින්නේ රාතන් වහන්සේ නමක් ලෞතර බුදු කෙනෙක්. පහාන සංඥාවට සමවැදී පිරුණුවන් පාන මොහොතේදී එතනින් මෙහා දකින්නේ. මේ පිරුණුවන් පාන දවසට තමයි පහාන සංඥාවකට සමවැදීන්නේ. එතකන් අදිෂ්ඨානයක් පවතිනවා. රාතන් වහන්සේලා තුළ අදිෂ්ඨාන තියෙනවා. උත්තාන කර්මයක් තියෙනවා. ඒක පවත්වාගෙන යනවා. ඉතින් බෝසත්වරු සම්මාදිට්ඨියටපත් වෙනවා. සම්මාදිට්ඨියටපත් වෙලා උත්තාන කර්මය නැගී සිටින කර්ම බලවේගය ඇති වෙනවා. මොකද්ද? මම ලෞතුරා බුදු කෙනෙක් වෙන්න ඕන. මම අග්‍රස්සාවක කෙනෙක් වෙන්න ඕන. මම ලෞතුරා බුදු කෙනෙකුට ප්‍රමුඛ දායකයා වෙන්න ඕන. ඉතින් ප්‍රමුඛ දායකයා වෙන්න නම් නිකම් බෑ, ප්‍රමුඛ ධනවතා වෙන්න ඕන. ධානේ විදුසිරිතුමා ඒ රටේ හිටපු ප්‍රමුඛම ධනවතා. මං හිතන්නේ මේ ලංකාවේ ඉන්න කිසිම පොසත් මිනිස්සෙකුට ඒ තරම් දෙයක් කරන්න බෑ. ධානේ විදුසිරිතුමා කරපු තරම් දෙයක් නේ. දවසට 500කට ආහාර පාන දෙන්න පුළුවන්ද හැමදාම? දසවසරක්, 25 වසරක්, 30 වසරක්, 19 වසරක්ම බුදුහාමුදුරු වැඩ හිටියා ජේතවනාරාමනේ. දිනේක ලේසි නෑ. ඔව්, අවසානේ එතුමන් අවසානයේ තියෙන විදියට දුන්නා. තියෙන විදියට දුන්නා. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. තවන්න තියෙන්නේ මොකද්ද? මුළු ජීවිතේම ධර්මයේ වෙනුවෙන් ලබා දුන්නා. ඉතින් සමහර අය ඇවිල්ලා කිව්වා මේ පිටසිරුතුමාට ඔබ දුප්පත් උනේ බුදුහාමුදුරු නිසා. ඔය දන් දෙන්නම ගිහිල්ලා තමයි දුප්පත් උනේ. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරානේ. ඒක එහෙම නෙමෙයි, මං ඊට වඩා ධනයක් ලබලා තියෙනවා. මං ඊට වඩා ධනයක් ලබලා තියෙනවා කියලා. ඒක වැදගත්. මෙතෙන්ටත් එන අය ඉන්නවා, ව්‍යාපාරات ඇරලා රස්සාවෙන් ටිකක් මග ඇරලා ඉනවා. ඇවිල්ලා දුප්පත් වෙන්නේ නෑනේ අපි ඊට වඩා ධනයක් ලබාගෙන යන්නේ. ඊට වඩා ධනයක් ලබනවා. මානසික ධනය, ප්‍රඥා ධනය ලබනවා. ඔව්. අත්තරින් අත්තරින් තමයි පෝසත් වෙන්නේ. ඔව්, ඒක තමයි පෝසත්කම. නොසෑහෙන කමින්, මදි කමින් යම් කෙනෙක් යම් තාක් පෙළෙනවද, එයා තමයි දුප්පතා. ඒක හදවතින්ම තියෙන්න ඕන. දැන් සමහර අය නම් කියනවා නෑ නෑ මට මුකුත් මදි පාඩුකම් නෑ, මුකුත් නෑ කියලා කියනෝ පිටින්. කිව්වට ඇතුළාන්තයාගේ තිබුණොත් එහෙම එයාට ඒක සහනශීලීව ජීවත් වෙන්න බෑනේ. ඇතුළාන්තයෙන්ම එයා අර ධර්ම අවබෝධයත් එක්ක එතෙන්ටපත් වෙනවා. ඉතින් බාහිරයේ වශයෙන් මේවා කිසිවක් ක්‍රියාත්මක කරවන්න ගිහිල්ලා පහසුතාවයටපත් වෙන්න එපා. දැන් නීල් ආෆ්ටෝන් හදට ගිහිල්ලා මන් දන්නේ නැහැ ගියාද නැද්ද කියලා, ගියේ නැහැ කියලා සමහර අය කියනවා. ගියයි කියලාත් කියනවා. ඒක වීඩියෝ එඩිට් එකක් කියලා කියනවා. ඒ කොහොම වෙදත් හදට ගියාම පෘථුවිය පේන විදිය මෙහි ඉඳගෙන මිනිස්සුන්ට දේශනා කරලා පෙන්වන්න පුළුවන්. හඳට ගියාම පෘථුවිය පේන විදිය මෙහි ඉඳන් මිනිස්සුන්ට දේශනා කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නිර්වාණ ධර්මයත්. නිර්වාණ ධර්මයට පිවිසිලා පේන දේ ලෝකයේ ඉන්න කෙනෙකුට කෙසේ පෙන්වන්නද? ඈ? ඒ නිසා තමයි මේ මේ පිරිස ප්‍රඥාවන්ත පිරිසක් බවට පත් වෙන්න ඕන කරලා තියෙන්නේ. තාම ප්‍රඥාවන්ත පිරිසක් බවට පත් වෙන්න ඕන කරලා තියෙන එකයි. විශිෂ්ට ඥානයක් හැබැයි කියන්නේ අර මොලේ තියෙන සම්ප්‍රදායික චින්තනයේට එහා යන්නම ඕන. සම්ප්‍රදායික සිතීමේ මාලාවට එහා මොලේ ක්‍රියාත්මක වෙන්නම ඕන. මොලේ ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තක් ස්නායු ක්‍රියාකාරීත්වය, අනිත් පැත්ත තමයි එයින් එහාට ගමන් කරලා ඒක ශක්ති ස්වභාවයක් හැටියට, තරංග ස්වභාවයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ තරංග ස්වභාවය තුළ විශේෂයෙන් මේ මිනිස්යාට බිහි වෙලා තියෙන මේ මොල පද්ධතියේ තියෙන විශ්මිත පිහිටීම නිසා මිනිස්සෙකුට මිනිස්සෙක් තේරුම් ගන්න පුළුවන් මට්ටමට, ශාරද මට්ටමට ඉහළම බුද්ධි කාරක ගුණය සහිතව මේ සත්වයා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ ඉහළම බුද්ධි කාරක ස්වභාවයෙන් සමහර පිරිසක් තම ආත්මය තේරුම් කරගන්නෝ, සමහර පිරිසක් මුළු ලෝකෙම විනාශ කරනවා. ඒ බුද්ධියම තමයි මිනිස් බුද්ධියනේ. පිරිසක් මුළු ලෝකෙම විනාශ කරන්න පරිසරය හදාගන්නවා, තව පිරිසක් තමගේ ආත්ම අවබෝධය පිණිස ඒක පාවිච්චි කරනවා. ඈ ඔව් ඒක තමයි. අර ඕනම ස්වභාවයක මිනිස් ඥානයේ ස්වභාවය ඒක තමයි. ඒ කැමැති කෙනාට කැමැති විදිහට භාවිත කරන්න පුළුවන්. පිහියක් ශල්ය කර්මයක් උදසාද වෙනත් දෙයක් උදසාද සොරකමක් මංගොල්ල කැමක් උදසාද මිනිස්සු පාවිච්චි කරනෝනේ දෙකටම. ඉතින් තමන්ගේ ප්‍රඥාව තමන් මෙහෙවන්නේ කුමක් සඳහාද? එය වැදගත්. ඉතින් මේ විශිෂ්ට වූ ඒ ඥානය තමන් ලබන්න. ඒ කියන්නේ තමන් අර ඈතින් තියෙන දේ එතෙන්ට ගමන් කරන්න. ඈතින් පේන දේ. ඉන්ද්‍රියන් වලට නොපෙනෙන මහා දාර්ශනික ගුණයකටම සංවේදී වෙන ඒ දර්ශනය තුළට තමන් ටිකින් ටික ගමන් කරන්න ඕනේ. එහෙම ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ මෙහෙන් අත්හරින තරමට තමයි එහෙන් අපි ඉස්සරහට යන්නේ. දැන් හබලෙන් හබල් ගහන්න නැත්තම් ඉස්සරහට යන්නේ නැහැ. ඔරුව ගස් නගින මිනිස්සයා පොඩ්ඩෙන් පොඩ්ඩ ඊළඟ පියවර අල්ලගෙන තව පියවර ඉසෙවෙ නැති යන්නේ නැහැනේ. පියවර නගන කෙනත් එහෙමනේ නේද? පඩිපෙළක එක පඩිපෙළක් අත්හරින්න නැතුව තව පඩිපෙළකට තියන්න බෑනේ. ඒ කියන්නේ ඔබ අත්හරිනවා කියන්නේ ඊට වඩා උසස් මට්ටමකට ඔබ අඩිය තබනවායි කියන එක. අල්ලගන්න ඉන්නවායි කියලා කියන්නේ එතනම හාන්න රැඳිලා ඉන්නවායි කියන එක. සමහර අය හිතාගෙන ඉන්නෝ මේ කාර්යාලේ නම් මම දාලා යන්නේ. එයාට තේරෙන්නේ සමහරලාට මේ කාර්යාලයෙන් එහාට ගියාම එයාට සහනයක් තියෙනවා කියලා. මේ පදනම නම් මම අත්හරින්නේ නැහැ. මේ ආගමික පදනම අත්හරින්නේ නැහැ. මේ ආගමික චින්තනය අත්හරින්නේ නැහැ කියලා අල්ලගෙනම ඉන්නවා. සමහර ආගමික චින්තන ඒගොල්ලන්ට අත්හරින්න බැරි විදියට ඒගොල්ලන්ගේ ජීවිතවල කවලා තියෙනවා. දැන් බෞද්ධයන්ට මේ සහනය ගොඩාක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හිතන්න එපයි කියලා නෑනේ. කොයි විදිහකව නිදහසේ හිතන්න තියෙන නිදහස බෞද්ධයෙකුට. අනිත් ආගමිකයන්ට එහෙම කරන්න බෑ. දෙන්නේ හිතන්න පුළුවන් වුණත් හිතන්න දෙන්නේ නෑ. හිතේ හිතන්න බය කරලා තියෙන. හිතුවොත් ඔබට එකක් ඒගොල්ලන්ගේ ආගමික වශයෙන් දඬුවම් හම්බ වෙනවා කියලා බය කරනවා සසරින්. අනිත් එක ඒගොල්ලෝ මේ ලෝකෙදිම දෙනව දඬුවම්. ඈ වරදක් කළාට නෙමෙයි උසස් විදියට සිතුවොත්. ඒ යාත්‍ර බලනකොට බෞද්ධයෙක් මොනතරම් බෞද්ධයෙක් වීම මොනතරම් දුර්ලභ වූ කාර්යයක්ද? බෞද්ධෙක් නාමිකව බෞද්ධෙක් හරි වීම එයා ඒකේ ප්‍රතිඵල ලබන එක නැති එක වෙන ප්‍රශ්නයක්. නාමිකව හරි බෞද්ධෙක් වෙන එක ඒක මහා භාග්යක්. මොකද එයා ප්‍රතිඵල නොලැබුවට එයාට ඒ නිදහස තියෙනවා සහ ධර්මයේ තියෙනවා. ඉන්ද්‍රයන් අත්හරින්න තියෙන ක්‍රමවේදය තමයි ඉන්ද්‍රයන් කිසියම් විදියකට ප්‍රයෝජනයකට අවශ්‍යයි කියන මානසිකත්වය ඉවතලා. මට ඇස කිසියම් ප්‍රයෝජනයකට අවශ්‍ය නැහැ. කනත් කිසියම් ප්‍රයෝජනයක් නැහැ. නාසයත් කිසියම් ප්‍රයෝජනයක් නැහැ. දිවත් කිසියම් ප්‍රයෝජනයක් නැහැ. ශරීරෙත් කිසියම් ප්‍රයෝජනයක් නැහැ. මනසත් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා අත්හරින්න. කිසිම විදියක ප්‍රයෝජනෙට ගන්න එපා. දැන් මේ මොහොතේ මේක කරන්න ඕන. මොනම ආකාරයකවත් මොනම ස්වරූපයකවත් ප්‍රයෝජනෙට ගන්න එපා. ඔන්න රාත්‍රියේ ගෙදරක මිනිස්සෙක් ඉද්දි ඔයගොල්ලොත් ඉද්දි සමහරట్లాට ගෙදර වටපිටාවේ ටට්ටොක් ගාලා අඩි හඬක් ඇහෙනවා. ගේ වටේ මෙහෙම ඇවිදිනවා. මොකද කරන්නේ? කට්ටියක් ඇහැරව නැගිට්ටා. නැගිටලා ඒ සද්දයක් ඇහෙනවා මොකක්ද දන්නේ කියලා අහනවා. එක්කෙනෙක් කියනවා මේ කවුද දන්නේ? හොරෙද්ද දන්නේ? තව එක්කෙනෙක් කියනවා නෑ බල්ලා වෙන්නේ නැති. වටේතු වුණෝ ඇත්තේ. එහෙම නැත්තම් තව එක්කෙනෙක් කියනවා ඔය කැලේ ඉන්න මීයෝ වගේ සත්තු ඇවිල්ලා වෙන්නේ නැති. තව එක්කෙනෙක් කියනවා හරකෙක්ද දන්නේ. හරකෙක් කියලා යනවත් දන්නේ වටේට. එහෙම සාකච්ඡා කර කර ඉන්නවා. හැබැයි අර නිර්භයව එළියට ඇවිල්ලා මේක හරියට බලන්නේ. හරියට බලන කම්ම තියෙන්නේ මොකද්ද? කුතුහලය සැකේ තියෙන්නේ. දැක්කට පස්සේ තමයි දකින්නේ ආ මේ හරකෙක් ඇවිදිනවා මේ ගේ වටේ ඇවිල්ලා හට්ටි වලම් පෙල්ල පෙල්ල මේ කකා යනවා මේ හරකෙක්. ඒ වගේ අපිත් මේ ධර්මයේ තුල යම්කිසි ඉංගියක් හම්බෙලා තියෙනවා කතා කර කර ඉන්න. මේ වගේ දන්නේ නැනේ. හරමත් දන්නේ නැනේ. මෙහෙම වෙන්නේ නැතිනේ. එහෙනම් මේක සංඥාව මෙහෙම නිරෝධ වුණාම නේ මෙහෙම වෙනවලුනේ කියනවා කියනවා වගේ අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒද මේ ඒ තුලට කැප වෙලා ඒක බලන්නේ නැහැ. පිටින් ඉඳගෙන උපකල්පන කර කර උපකල්පන කර කර එළි වෙනකන් අවදියෙන් ඉන්නවර මිනිස්සු. මොකද මරණ බයයි. හරි බුද්ධියක් තියෙන මිනිස්සු නැහැ. එච්චර බය වෙන්නේ නැහැ. පොඩ්ඩක් අවධානයෙන් බැලුවා. මේ මොඩෙක් වගේ දොර අරන් යන්නත් බෑනේ නේද? එයා වැඩක් කළත් විචාරශීලී බුද්ධියකින් වැඩ කරන්නේ. අවධානයෙන් බැලුවා. ප්‍රශ්නයක් නැද්ද එයා? ඕන එකකට ඔට්ටුයි කියලා ඉස්සරහට එන හැබැයි සූදානම් පිටනේ. ඕන එකකට ඔට්ටුයි කියලා එන හැබැයි සූදානම් පිට. නේද? ලයිසන්ස් තුවක් කොහෙම තියෙනවද? එන් ගෙවන්න. දැන් භාවිතා කරන්නේ නැද්ද? ඉතින් ඒ නිසා ඒවත් අරගෙන ඉරලා එයි එළියට. හැබැයි ඒ එන්නේ ඕනම දෙයකට ඔට්ටුයි කියලා. අන් මම හිතන්නේ මේ ධර්මයත් එහෙමයි. අවබෝධ කරගන්න. ඉදිරිපත් වෙන්න. ඒක පිටින් ඉඳගෙන උපකල්පනය කර කර උපකල්පනය කර කර ඉඳලා තේරුමක් නැහැ. දැන් සමහර අය නානතරට ගිහිල්ලා මොකද කරන්නේ? සීතලක් දන්නේ නැහැ නේ. දැන් අපිට කියන්න බෑනේ මෙහෙම ගහගෙන ඉන්න වතුර අපිට කියන්න බෑ සීතලයි කියලා. ඉතින් සමහර පළාත්වල අධික සීතලයි නාන්න බැරි තරමට. ආදිවාසීන්. නමුත් අපි ඒක අඩියක් හරි දාලා බලන්න නැතුව කෝට්ටක් දැම්මත් බෑනේ අඳුන ගන්න. අඩියක් හරි තියලා බලන්න වෙනවා. අතට වතුර ටිකක් අරගෙන බලන්න වෙනවා. ඒ නිසා පිටින් ඉඳගෙන අර සැකයෙන් gedara අර බයටපත් වෙච්ච මිනිස්සුයෝ වගේ කතා කර කර ඉන්නේ නැතුව පැහැදිලිව අවතීර්ණය වෙන්න ඉදිරිපත් වෙන්න. ඔය නොතේරෙනවයි කියන දේවල් තියෙන්නේ ඒක දෙපාරක් බලලා අත්හරින්න නෙමෙයි. නොතේරෙනවයි කියන දේ ඔබට තියෙන්නේ තේරුම් ගන්න. තේරෙනවනේ? නොතේරෙනවයි කියන දේ අත්හරින්න නෙමෙයි තියෙන්නේ. නොතේරෙනවයි කියන දේ තේරුම් ගන්නයි ඔබට ඉඩ සකසලා තියෙන්නේ. එහෙනම් ඔබ නොතේරෙනවයි කියන හැම දෙයක්ම ධර්මයේ පිළිබඳව ඔබ තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. මේක වාචික තේරුම් ගැනීමක්. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකීය විග්‍රහයක් තේරුම් ගන්න ආකාරයකින් තේරුම් ගන්න දෙයක් නොවේ. ඉතින් එහෙමනම් මෙච්චර මේ අපි කීමට කියන්නේ තටමන්න ඕනේ චක්කාරය කියලා දෙන්න තිබ්බා සැහැල්ලුවෙන්. මේක නොතේරෙන ආකාරයක ධර්මයක් වුණත් ඒක හොඳින් ශ්‍රවණය කිරීමෙන් ඒ ප්‍රායෝගික කරන්න උත්සාහ කර ගැනීම තුළ යම් මොහතකදී මුළු මහත් විශ්වයම අවදි කරගන්න හැකියාව තමන්ට තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි අවදි කරගෙන තියෙන පුජ්‍යලත්වයේනේ පුජ්‍යලයේ. ඒ පුජ්‍යලයත් ඊළඟට මල පෙරේතේ. එහෙම නැත්තම් මල යකේ. ඈ අපි කීමවත් කියන්නේ අර පුජ්‍යලයා පුදුම යකෙක් කියලානේ. එහෙමත් කියනවා. ඉතින් තමන්ම යකෙක් කියලාත් බාර ගන්නවා. ඒ මගේ යකා උස්ස ගන්න හදන්න එපා නේ. මට යකා ඇවිස්සලා තියෙන්නේ. ඒ යකා කියලා යාම බාර ගන්නවා. එයා ළඟ යකෙක් ඉන්නවයි කියලා එයා බාර ගන්නවද නැද්ද? ඒ බාරගෙන නෙමෙයිද ඒක කියන්නේ? මල් ළඟ යකෙක් ඉන්නවා උස්ස ගන්න එපා. ඒ යක්කු ඉන්න අය ළඟ අනිවාර්යෙන් මලපෙරේතියොත් ඉන්නව. නමුත් කියන්නේ නැහැ. දැන් මගේ මලපෙරේතය අවුස්ස ගන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. දැන් එහෙම මලපෙරේතය අවුස්සනහම තමයි අම්මගේ තාත්තගේ ඉඩම් වල රණ්ඩු කර ගන්නවා. සහෝදර සහෝදරගේ දේපල වලට කොල්ල කනවා නේ. හරි කම ඇදිල්ලක් තියෙන්නේ. ඉස්සෙල්ල ඇදගිනා දිනු. අතහැරලා දාලා හිටියොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා තේරුම් ගන්න. ඒ අවබෝධය පහළවන්නේ ඒ නොතේරෙන ධර්මයේ ඔබ තේරුම් ගන්න උත්සාහ කරන තැන. ඒක ඒට උපකාරක වෙන අන්දමින් තමයි අපි මේ වචන පාවිච්චි කරන්නේ. තේරුණානේ? ඒට උපකාරක වෙන අන්දමින් තමයි අපි මේ වචන පාවිච්චි කරන්නේ. හાર્ඩ්වෙයාර් එකකට ගියාම ඔබට ගයක් පේනවද? හાર્ඩ්වෙයාර් එකේ බඩු ගොඩ ගහලා තියෙන ගයක් තියෙන. ඒ ගේ ඇරෙන්න. දැන් මේ හાર્ඩ්වෙයාර් එකේ තියෙන ඔක්කොම දේවල් තියෙනවා. වැලි තියෙනවා, සිමෙන්ති තියෙනවා, ගඩොල් තියෙනවා, කැටගල් තියෙනවා, කම්බි තියෙනවා, බාත්รูම් එකට අවශ්‍ය කරන බඩු භාණ්ඩ තියෙනවා, සිවිලින් සීට් තියෙනවා, වහල සෙවිලි කරන ඒවා තියෙනවා, ලී තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි අපිට ගයක් පේන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ඔය තියෙන ගයක් කියලා කවුරුත් බාරගන්නේ නැහැ. ආන් මේ හાર્ඩ්වෙයාර් එක. මේ වචනවල ගයක් පේන්නේ නැහැ. ඔබ මේ වචන සියල්ලම එකතු කරලා ගඩොල් තියන්න ඕන තැනට ගඩොල්, යකඩ තියන්න ඕන තැනට යකඩ, සිමෙන්ති ඕන වෙලාවට පදවන්න සිමෙන්ති. ඒ අවස්ථානුගතව මේක ලස්සන හැදුවාම ඔබ තුල නිවසක් හැදෙනවා. ඒ නිවස හાર્ඩ්වෙයාර් එකේ නෑ. ඒ නිවස තියෙන්නේ ඔබගේ නිර්මාණශීලීත්වය තුලයි. තේරුණාද? ඒක තමන්ට කැමති හැඩයෙන් ඒක සාදා ගන්න හැකියාව තියෙන නිර්මාණශීලී සේවනක්. දැන් බලන්න නිවසක අභ්‍යන්තරය. දැන් මේ ශාලාව අභ්‍යන්තරයේදී අපි ලබන හැඩය නෙමෙයි මේ ශාලාවෙන් පිට ඉද්දී අපිට පේන්නේ. කවුරු හරි පිට ඉද්දී පේන ස්වභාවය ශාලාව හැටියට සැලකුව වැරදි. ඒ අභ්‍යන්තරික ස්වභාවය හැඩය සම්පූර්ණ වෙනස්. පෘථුවියේ ඉඳගෙන පේන විදියට නෙමෙයි පෘථුවියෙන් බාහිරයට ගියහම පෘථුවිය පේන්නේ. ඒ නිසා දෘශ්‍ය මායාව නෙමෙයි ඇහැට පේන විදිය නෙමෙයි ප්‍රත්‍යක්ෂතාවය තමයි වැදගත්. අපි මේ සාමාන්‍ය පුතඥයන සියලු දෙනාටම තියෙන මොකක්ද? දෘශ්‍ය මායාව. දෘශ්‍ය මායාව සත්‍යයක් කියලා හිතනගෙන ඉන්නවා. ඒකේ තනිකර බොරුවක් තියෙන. ඒ නිසා ඇස ඉක්මවන, ඇස අත්හරින්න. තේරුම් ගන්න බැරි දේවල් පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න. මම කියන හැම දෙයක්ම වාගේ, දේශනා කරන හැම දෙයක්ම වාගේ තේරුම් ගන්න ඉතාම පහසුයි මම දන්නවා. ඒ නිසා මේව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ තේරුම් ගන්න උත්සාහ කරන තැන ඔබේ මුළු ආත්මයම පරිවර්තනය වීමට පුළුවන්. ඒක පියවරෙන් පියවර යනකොට තමයි පියවර පියවර තව තව ඉස්සරහට ඔබට පේන්නේ. දැන් මෙතන ඉඳලා සිරිපාදයට යන්න ඕන. එහෙත් මෙතන ඉඳලා සිරිපාදයේ දක්වාම මාර්ගය දැర్శණය කරගන්න පුළුවන්ද ඔබ ඇසට? බෑ. ඔබට පේන්නේ මීටර් 100ක් එහා. පාරේ මීටර් 100ක් 200ක් එහා ඊට වැඩි වෙන්නේ. හැබැයි මේ මීටර් 100 ගෙවා දාන විට තව මීටර් 100ක් අපිට පේන්න අවකාශය සැලසෙයි. ඒ නිසා ඔබ මොහොතක් ඉස්සරහට අඩියක් පියවරක් දෙකක් ඉස්සරහට නුවණින් ගමන් කරන්න. තව පියවරක් ඔබ තුල සෑදෙනව මඟ පෙන්වනවා. තේරුණානේ? දැන් ඔය තියෙන GPS තාක්ෂණය. ඒකේ අපි ගමන් මගේ යනකොට ඒකත් යනවා ඊතලයක් ගමන් කරනවා ඔයා මේ මාර්ගය ගෙනියන්නේ කියලා. හැබැයි අපි මේ මාර්ගයේ යන්නේ නැතුව නතර වෙලා ඉන්නවා නම් ඒ හෝ මේ ඊතලේ එතනමයි. ඔව් ඒක මයි ලොකේෂන් කියලා තමන් ඉන්න තැන පෙන්වන එච්චරයි. හැබැයි ඉස්සරහට යන යන්නේ අලුත් වෙවි මාර්ගය නිතරම පෙන්වුම් කරනවා. ඒ GPS වල ඇහත් එහෙමනේ. ඇසත් එහෙමයි. මාර්ගය ගමන් කරන්න අලුත් මාර්ග සංදි වන්සන්දි අපිට පෙන්වුම් කරනවා. ඒ නිසා ගමන් කරන්න. හිතන්න ඔබට ආවෙනික විදියට හිතන්න ඔබ ගන්න ඕන ආනන්ද හාමුදුරන්ගේ ධර්මයේද බුදුහාමුදුරන්ගේ ධර්මයේද ජේසුස් වහන්සේගේ ධර්මයේද නබිතුමාගේ ධර්මයේද Hindu ධර්මයේද ඒ මොකක්ද නෙමෙයි මම මගේ සැනසෙල්ල උදා කරගන්න ඕන මම මගේ සහනශීලී මනස ඇති කරගන්න ඕන සතුටින් ජීවත් වෙන්න ඕන සානදායී කෙනෙක් හැටියට ප්‍රීතිමත් ජීවිතයක් තියෙන්න ඕන සහනශීලී ජීවිතයක් තියෙන්න ඕන ඒකයි මගේ දහම. ඈ? මේ දැන් දුකින් නිදහස් වෙන්න ඕන. මම කල්පනා කරනවා අර ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කියපු වචනයක්. මා නපුරක් කරන විට මට දැනෙන්නේ නපුරයි. මා හොඳක් කරන විට මට දැනෙන්නේ හොඳයි. එයයි මගේ ආගම. ඒබ්‍රහම් ලින්කන් මහත්තයාට මොනතරම් පරිණත බුද්ධියක් ඥානයක් දර්ශනයක් තිබිලා තියෙනවාද? දැන් ඉන්න ඔබාමාට වැඩිය තිබිලා තියෙනවා. ඒබ්‍රහම් ලින්කන් මහත්තයාට ලොකු ඔබාමනනිය රංගපාන විතරයි නේ. එයාට ලොකු ඒ බර බුද්ධිය නැහැ. ඒව අරගෙන උකහාගෙන කියනවා. නමුත් මිනිහා පොඩි. ගෑණිගේ තල්ලුවෙන් යන්නේ. ඔව් ධර්ම රසයනේ සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති සියලු රසයන් වලට වඩා ධර්මයේ රසවත් ධර්මයේ රසවත් ඒ රසයේ විඳින්න ඕන ඒ රසයේ ධර්ම රසයේ විඳීමෙන් හානියක් නැහැනේ මනසට හානියක් නැහැ ධර්ම රසය තුල තියෙන්නේ හිතේ සතුට සහනය ඒක විඳින්න පුළුවන්. දැන් මේ ස්වභාව ධර්මයේ තියෙන ලස්සන දැකලා සතුටක් හිතේ ඇතිවීම ඒක කිසි වරදක් නෑ. බාහිර පරිසරය බලන්න පුළුවන් කම තියෙන්නේ ඒ වින්දනය කරන්න හැකියාවද ලැබෙන්නේ මේ අධ්‍යාත්මික නිදහස ලබාගත් අයෙකුටම පමණයි. එහෙම නැත්තම් පේනවද අපේ මිනිස්සු සබහ සෞන්දර්යය අත්විඳිනවද? අත්විඳින්නේ නැහැ. දියැල්ල ළඟට ගියාම මොකද කරන්න කියලා මට කියන්න බලන්න. ඒ තියෙන ස්වභාව සෞන්දර්යය වුන් විඳින්නේ නැහැ. කැලෑවකට ගියාම ශ්‍රීපාදයේ යද්දි මොකද කරන්න කියන්නේ? කට්ටි ටික බහුතරය ස්වභාව සෞන්දර්යය ආස්වාදේ ලබන්නේ නැහැ. පිස්සු විකාර කතා කර කර යනවා. එකිනෙකාට අනවශ්‍ය විහිළු සාලු කර කර යනවා බීමතින් ගමන් කර යනවා ආලෝ නීලෝ ගැන කතා කර කර යනවා ස්වභාවය විඳින්නේ නැහැ මං දවසක් ගල් තලාවක වාඩි වෙලා මේ ස්වභාව සෞන්දර්යය විඳින්මින් හිටියා දැන් මෙහෙම බලාගෙන ඉන්නවා මම මේ ලස්සන වලාකුළු ගහගෙන යන සමනැල්ල පිහාමින කුරුළු නාද ඇහෙන නිකම් මාව ලොකු සමාධියකටපත් වුණා වගේ මම බලාගෙන ඉන්නවා නඩයක් ආවා නඩේ පොඩ්ඩක් මාව පහු කළා ගියා අර නියම මෝහ රැලක් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් කියනවා කලකිරිලක් දන්නේ නැහැ නේ. ඊට පස්සේ මං ඒ සද්දෙන්තු හිටියා. ඒ මනුස්සයන්ගේ වැඩන්නේ ඒත් ඒ මනුස්සය යන්නේ නැහැ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොනවා හරි ආධාර එහෙම ගන්නවත් දන්නේ නැහැ කියලා එක මිනිහෙක් කැයින් ළඟට රුපියල් 5000 දාලා ගියා. ආ මං කියවා ඒකත් හොඳයි වලදන්නේ. ඈ අද මිනිස්සුෙකුට ස්වභාව సౌందර්යය ඉඳින්නේ නැද ඔය මහන්තේ හරි ගල්තලාවක වඩියලා ඔය විදියට බලාගෙන හිටියොත් එහෙම ඔය නඩ රුපියල් 5000ක් දාලා යද්දිට ඒක තමයි ස්වභාවය. ධර්මය පවතින්නේ වචන වලින් පරිබාහිරවයි. පොත්වලින් පරිබාහිරවයි. බොහොම මේ ලයින් කරලා ඒක තියාගන්න. මතක තියාගන්න. මොකද්ද? ධර්මය පවතින්නේ වචන වලින් පරිබාහිරවයි. පොත්වලින් පරිබාහිරවයි. ඒක කියාපාන්න තමයි ඔය පොත් තියෙන්නේ, ඔය CD තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ ඒක. මනසින් ගොඩනගා ගන්න ලස්සනකුත් තියෙනවා. ස්වභාව ධර්මයේ ලස්සනකුත් තියෙනවා. ඒ දෙකම තියෙනවා. කෙනෙකුට මනසින් ගොඩනගා ගන්න ලස්සන දිහා බලන්නත් පුළුවන්. ස්වභාව ධර්මයේ ලස්සන දිහා බලන්නත් පුළුවන්. දැන් බුදු පිළිමේ දිහා මනසින් ගොඩනගාගත් ලක්ෂණය අනුව බුදුහාමුදුරුවෝ දිස්ස බැලුවාම අපි බෞද්ධයෝ මහත් ගෞරවයක් ඇති වෙනවා. මනසින් ගොඩනගාගත් පිළිම වන්දනාව මිත්‍යා දෘෂ්ටියක් කියා සංඥාවක් ඇතුළත් කරපු මුස්ලිම් ජාතිකයෙකුට පිළිමේ දැක්කාම කඩන්න ගිනි දියන බෝම්බයක් තියන්නමයි හිතෙන්නේ. ඒ ගොඩනගාගත් ලස්සන දකින්න ගියාම සිද්ධ වෙන දේ. හැබැයි ගොඩනගාගත්ත ලස්සනෙන් එහාට ගිහිල්ලා ස්වභාව సౌందර්යාත්මකව බලන කල තත්තාකාරයේ දැකීම හෙවත් ස්වභාවික දැක්ම කියන එක උපදින හුදෙක් උපකල්පනයන් වලින් තොර සහ අතීත විඥානයේ අතීත දැනුමින් තොර බැලීම නිසා වින්දණයට එහා ගිය පරයා ගියපු වින්දනාත්මක ලක්ෂණයක් ධර්මයේ තුල තියෙනවා. ඔව් තත්තාකාරය දැන් බලන්න වෙළඳ පොලේ තියෙනවා. ඔබ මොනවා හරි ඇඳුමක් ගන්න යනවා, වෙළඳ පොලේ ඇඳුමක් තියෙනවා. එතකොට මේ ඇඳුම දිහා ඔබ බලන්නේ කොහොමද? ඒක වෙළඳ පොලේ තියෙන කඩේට අයිති ඇඳුමක්. ඒක මුගුත් කරන්න බෑ, මුදල් නොගෙයා එළියටවත් ගෙනියන්න බෑ. හැබැයි ඒ ඇඳුම ඔබ මුදල් දීලා ගන්නවා. ගත්තට පස්සේ ඇඳුම මගේ ඇඳුම, ආයි වෙන කෙනෙකුට ඒක අඳින්න බෑ. තේරුණාද? ඉතින් ඒ ඇඳුම දිහා එක අවස්ථාවකවත් ඔබ ස්වභාවිකව බලා තියනවාද මට කියන්න? නෑ. ඒ ඇඳුම දිහා ස්වභාවිකව බලලා නෑ කිසි වෙලාවක. ස්වභාවිකව බැලුවා නම් ඒක කඩේ ඇඳුම වෙන්නේ නෑ. මං ගත්තට පස්සේ ඒක මගේ ඇඳුම වෙන්නේ නෑ. ඒක කොටිම ඇඳුමක් වෙන්නේ නැහැ. ඒ තරම් නිදහස්ව එයාට ඒ දේ දිහා බලන්න පුළුවන්. Who are you? Nobody here. මෙහි කිසිවෙක් නැත. ඔව්, ඒකේ උත්තරේට සමාන උත්තර තමයි හැමෝම ලබන් දුන්නේ නේ. ඉතින් බොහොම සාධාරණයි. ඒක එවැනි උත්තරයක් දෙන්න යම් පරිචයක් ඇති වෙලා තියෙන සද්ධර්මය අනුසාරී වීමම තමයි. ඒක ඒ දෙන්න තමන්ට තමන්ගේ අධ්‍යාත්මය තුලින්ම පිවිසිය හැකිද කියලා බලන්න. තන කෙනෙක් නෑ කියන තැනම තමන් පිහිටලා ඉන්නවද කියලා බලන්න. කෙනෙක් නෑ කියන තැනම තමන් පිහිටලා ඉන්නවනම් කෙනෙක් විදියට දර්ශනය නෑ, කෙනෙක් විදියට චින්තනය නෑ, කෙනෙක් විදියට පැවැත්මක් නෑ, කෙනෙක් විදියට ජීවිතයක් නෑ, කෙනෙක් විදියට කතා බහක් නෑ, කෙනෙක් හැටියට පවතින සිතක් ඉන්ද්‍රියන්නේ. ඒ නිසා එයින් හටගන්නා වූ සහනශීලීත්වයෙන් ජීවත් වෙනවා. මේ තුල කෙනෙක් ඉන්නවා නම් පුජ්‍යලයක් කියලා හිතාගෙන එයා කුලියට ඉන්න කෙනෙක්. එයා පුජ්‍යලත්වයේ ඉක්මවුවට පස්සේ එයා ඒ කුලීකාරකමෙන් ඉවත් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ ඒ අයිතිය නැහැ. ඔව්. දැන් තමන්ගේ ඉඩම කියලා එකක් තියෙනවනේ, ඒ ඉඩමේ හැදෙන ගස්වල ගෙඩි කාටද අයිති? අයිතිකාරයට. ඒ ඉඩම විකා. විකට පස්සෙත් එයා දකින්න ඒ ඉඩමේ අර ගස්වල ගෙඩි හැදෙනවා. තමන්ගේ ගෙඩි කියලා තමන්ට හිතෙනවද? හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ පුජ්‍යලත්වයෙන් ඉවත් වුණාට පස්සේ, මේ පුජ්‍යලත්වයේ මායාවක් අවිද්‍යාවක් කියලා ඉවත් කළාට පස්සේ ආයේ ඒ තුල හටගන්නා දේ මගේ කියලා තේරෙන්නේ නැහැ. ඒ පැවැත්ම මගේ කියලා තේරෙන්නේ නැහැ. ඒක මගේ ආත්මය කියලා තේරෙන්නේ නැහැ. ඇස මගේ කියලා තේරෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා තේරෙන්නේ නැහැ. හිත මගේ කියලා තේරෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා තේරෙන්නේ නැහැ. මේ ධනය මගේ කියලා හිතෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා හිතෙන්නේ නැහැ. මේ නින්දාව මගේ කියලා හිතෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා හිතෙන්නේ නැහැ. මේ ප්‍රශංසාව මගේ කියලා හිතෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා හිතෙන්නේ නැහැ. එයා අම්බලමි නෑ. එයා කුලීකාරයෙක් නෙමෙයි. නැතානි සීල දෙනා කුලීකාරයෙක්. කොහොමද ලස්සන උත්තරයක් ලබා දීලා තියෙනවා ඔය කෙනෙක් ඉන්නවද නැද්ද කියන කතාවේදී මේ අචංචා ස්වාමීන් වහන්සේ. අචංචා හම්දුරංගෙන් ඔය විදේශික මාධ්‍යවේදී ගිහිලා නෝ මේ අචංචා හිමියන් මහා සේවාවක් ලෝකයට කරලා තියෙනවා නේද කියලා ඇහුවා. උන්වහන්සේ පළවෙනි උත්තරේ තමයි අචංචා අචංචා අචංචා කියලා කෙනෙක් නැහැ. අපිටත් ඒ පෝසත්කම තියෙන නිසා අපිත් ලිව්වා විවාහාරික නමින් ඇඹිලි පිටියේ ආනන්ද. ඇඹිලි පිටියේ ආනන්ද කියලා කෙනෙක් නැහැ. ඒ නිකන් ලෝක විවාහාරික හඳුනා ගන්න සංඥාව පමණයි. ඒක මගේ නම නෙමෙයි. ඊළඟට කියනවා අචංචා හිමියන් වහන්සේ ලොකු සේවාවක් කළා නේද කියන ප්‍රශ්නෙට උත්තරේ ලබා දුන්නා. උන්වහන්සේ කිව්වා ගහක මල් පල හට ගන්නවා. පුජ්‍යලේද්ද? පුජ්‍යල ක්‍රියාවත් පිළියද්ද මේ ගහක මල් පල හට ගන්න එක? නෑනේ, ස්වභාව ධර්මයක්. පුජ්‍යලේක් නෑ. ගහක මල් පල හට ගන්නවා. ඒ ගහේ මල් පල තියෙන කාලෙට බඹරු, සමනැල්ලු, කැමිනෙනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඒව භුක්ති විඳලා යනවා. නැති කාලෙට ඒ සමනැල්ලු බඹරු එන්නේත් නැහැ. ඇති කාලෙට එන සමනැල්ලු බඹරු කුරුල්ලු ගැන ආඩම්බරයක්වත්, නැති කාලේ නොඑන සමනැල්ලු කුරුල්ලු ගැන තැවීමක්වත් ඒ ගසට නැහැ කියලා. අන්න ඒ වගේ තමයි අචංචා හිමියන්ගේ සේවාව. දැන් මේ වගේ ගැඹුරු කාරණා තේරුම් ගන්න මේ තනි ඔළුවකට මදි. කතරගම දෙවියෝ ලංකාවට ඇවිල්ලා ඔළු හයක් දාගත්තේ ලංකාවේ මිනිස්සුත් එක්ක බේරෙන්න බැරි නිසා. ඒ කියන්නේ ඉස්සරහට විතරක් ඔළුවක් තිබුණට මදි, මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න නම් 6-7 කිනුත් බැරි වෙයි කියන අදහසින් තමයි වටේටම ඔළු හයක් හයි කරගත්තේ. දැන් ඔයත් උන්ටත් මං හිතන්නේ මොනවා හරි මේ අර security camera system එකක් වටේට දාගත්තා නම් හරි. ඒ නිසා මේ වගේ මේ කරුණු කාරණා දිහා බලනකොට අපිට තේරෙනවා මේවා කොච්චර ගැඹීරද කියලා. මේක තේරුම් ගන්න තව ඔළුවක් හයරකට ගන්න නැත්තම් කියලා හිතෙනවා. ඒ කියන්නේ තියෙන මොලේ මදි, මේක තනියෙන් හිතුවොත් එහෙම පැලේ කියලාත් හිතෙනවා. දැන් අපි ඒක මහත් එක්කව සාමිනාන්ත මේ හඳුරගේ දේශනාව අහගෙන ඉද්දි මගේ මේ මොලේ නහර නිකන් කෙලින් වෙලා යනවා වගේ දැනුණා කිව්වා. මං කිව්වා ඒක හොඳයි අපේ මහත්තයා, ඔය બ્લોක් වෙලා හැරෙමෙහි තිබුවේවා ඔය ටිකක් අවදි වෙලා එන්නේ නැති කියලා එතුමායි එක දවසින් ඒ අවබෝධය කරා පැමිණියා. හැබැයි දැඩි ප්‍රයත්නයක් දැරුවා. එයා ගියා සායනාස මගේ මේ ඔළුවේ නහර කෙලින් වෙනවා වගේ දැනුණා කියලා. වැඩ කරන මොලේ උපරිම ක්‍රියාවලියේ උච්චම අවස්ථාව තුළ තමයි මේ දර්ශන වේගයද එහාට හසු වෙන්නේ. මිනිස් මොලේ තියෙන මහා ආශ්චර්යමත් මහිමයත් එක්කනේ මේක දකින්නේ. නැත්නම් ඉතින් තිරිසනෙකුටත් දකින්න පුළුවන් නේ. මේක අවබෝධ කරවන්න පුළුවන් නේ. එහෙම බෑනේ. මේක වචනමාලාවක් නෙමෙයි. මේක ආත්මීය දර්ශන ක්‍රමවේදයක්. මේක පදයක් නේ. මේක ධහමක් නේ. මේක පොතක ලියන්න බෑ. මේක කොහේ හරි ලියලා කාට හරි යවන්න බෑ. ලියුමක ලියලා යවන්න බෑ මේක. ටෙලිෆෝන් එකකින් කියලා ඉවර කරන්න බෑ. මේ ගනුදෙනු කරගන්නේ ආත්මීය අවබෝධයක්. ආත්මීය අවබෝධයක් ගනුදෙනු කරන වෙලාවේ වචන හරිම දුප්පත්. දැන් ඔයත් ආදරය කළා ඇතිනේ නේද තරුණ කාලේ? හැමෝම ආදරය කළා තියෙනවද නේ? ආදරය කළේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න බලන්න. ආදරය කියන එක ඒ කරන්නේ මේ ආත්මීයව නේද? ආත්මීයව කරන්නේ වචන වලින් නෙමෙයි. ඒ අඩිය තියෙනකොට ඒ පවතිනකොට මේක දැනෙනවා අනික් කෙනාට. ඒ ආදරය කියන්නේ මෙන්න මේක කියලා. ලෙංගතුකමක් වුණත් එකිනෙකාට දැනෙන්නේ එහෙමයි. සත්තුන්ට පවා ඒ ලෙංගතුකම දැනෙන්නේ ආත්මීයව. ඒ සත්තුන්ට ඒක හොඳට තේරෙනවානේ. ඔය ලේන්ඩුන්ට වගේ සත්තුන්ට තමන්ට සතුරුයි වගේ දැනෙනකොට ඒ සතා දන්නව හොඳට. මෙයා ඔව් දයාව කරුණාව මෛත්‍රී කියන එක මේ අපි සියලු සත්ත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කිව්වට ඒක වාචිකව යන ස්වභාවයක් නෙමෙයි නේද? අර ආදරය කියන එක I love you කියන එක හරහා යන එක නෙමෙයි. ඒක දැනෙන දෙයක්. ඒ වුණා ලංකාවේ මේ පෞගේ දවසක මම මේ පාරේ යද්දිම දැක්කා. පීයක් අරගෙන ඇවිල්ලා ගෑනු ළමයිගේ අතින් අල්ලන් ගන්නවා. තමුසේ මට ආදරේද නැද්ද දැන් කියනවා. අර ගෑනු ළමයි කියනවා අර හාමුදුරු කෙනෙකුත් එනවා මිනිස්සු පාරේ ඉන්නව මොනවද මේ කරන්නේ කියලා අහනවා. නෑ මට දැන්ම දැනගන්න ඕන දැන්ම කියනවා. මම ඇත්තෙම පොඩ්ඩක් ගිහිල්ලා මාත් හැරිලා බලාගෙන හිටියේ අර ළමයට හානියක් වෙයිද කියලා. ඒ තරම් බයানক මිනිස්සු සමාජයේ ඉන්නේ. ඈ පීයක් අතේ අරගෙන මට ආදරේද නැද්ද කියලා කියන මංකොල්ල කනෝ. ඈ ඉදිරියේදී අපිටත් ඇවිල්ලා කියයිද දන්නේ නැහැ නේද? මට බන කියනවද නැද්ද? ඈ අපි දායන්ට වඩිනවද නැද්ද? මේ මන්සල් වලට නම් ඒක වෙලා තියෙන්නේ නේ? එහෙම වෙලා තියෙනවා. හඳුරු මෙච්චර මට හඳුරු දෙනවද නැද්ද? තේවන් වූ ලෝකයක මේක බොහොම හෘදයාංගමව හඳුන ගන්න තියෙන දහමක්. ඒසා වචන අතර පැටලිලා මේක තේරුම් කරගන්න බෑ. තේරුම් කරගන්න බැරි අය වෙන වෙන ධර්ම මාර්ගෝසේ කටයුතු ඒ භාවනා ඒ වැඩපිළිවෙල වල කරගෙන යන්න ඕන. තේරුම් ගන්න පුළුවන් අය මේ රසඥතාවය ඔස්සේ මේ ධර්මයෙන් ලැබූ බුදුහාමුදුරුවන්ගෙන් ලැබූ ආදරය මම දකින්නේ ඒක. මේ නිවන මම දකින්නේ බුදුහාමුදුරුවන්ගේ හදවතින් ගලා ආ ආදරය කියලා. දැන් පුරුෂයෙක්ගේ හදවතින් ගලාගෙන යන කාන්තාවට ගලා යන ආදරයකුත් තියෙනවනේ. ඒක ඒ පුරුෂ ආදරය. දැන් බුදුහාමුදුරුවන්ගෙන් ගලා ආ මෛත්‍රිය එහෙම නැත්තම් ආදරය. දැන් ওই ආදරය කියන එක කියලා එක ඒකීය වචනයකට දැම්මට ඕකනේ. මව්පිය ආදරේ, ගුරුවරුන්ගේ ආදරේනේ, සහෝදර ආදරේ නේද, මිත්‍ර ආදරය කියලා හොම බෙදිලා යනවනේ. ඒ නිසා බුදුහාමුදුරන්ගෙන් ගලා ආ ආදරය. බීජයක් පෙන්නලා කෙනෙකුට කිව්වොත් මෙහි මලක් තියෙනවායි කියලා. මේ පොඩි ඇටයක් පෙන්නලා ওই මල් ඇට වර්ග තියෙන්නේ. කඩල්ව තියෙනනේ ඒකුණන්නත් තියෙන මල් ඇට වර්ග මෙහිම ඇටයක් ගෙනල්ලා මෙහිම පෙන්නලා කියනවා මෙහි මලක් තිබෙනවා කියලා. කෙනෙක් ඇහුවොත් කොහෙද ওই මලක්? පෙන්වන්න, ඔප්පු කරන්න. සත්තකින්ම පුළුවන්ද? සත්තකින්ම බෑ. එහෙත් ඔබට එය කාලයත් එක්ක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඔබ මේක පැල කරන්න, වතුර පොහොර එකතු කරන්න, කල්යාවෙන් පස්සේ ඒත් කියයි ඔහු සති දෙකක් ගිහිල්ලා කියයි, කොහෙද මලක්? ආවේ නිකන් ගොබයක්. ආයෙ ටික දවසක් ගිහිල්ලා කියයි, කොහෙද මලක්? නිකන් කොළ දෙකක් නෑ ආවේ. නෑ, තව ටිකක් වතුර දාන්න. ඊට පස්සේ කියයි, තව ඉටි දෙකක් ආවේ. තවත් ටික දවසක් කියයි, මලක් නම් ආවේ නෑ, මොකද්ද මේ හුණ්ඩුවක් වගේ එකක් තියෙනවා. තවත් දවසක් යනකොට මෙන්න ඇත්ත තමයි, අරකේ මලක් පිපිලා තියෙනවා. හැබැයි අර බීජයෙන් කවදාවත් ඔප්පු කරන්න බෑ මලක්. ඒ වගේ තමයි මේ වචන වලින් නිවන් ධර්මය ඔප්පු කරන්න බෑ. මේක ඉඳන්න, පැල කරන්න, පෝෂණය කරන්න ඔබ තුල මේ මල් පිපෙවි. බාහිර පැවැත්මකින් නම් ස්වභාවකින් නම් මමෙක් ඉන්නවද නැද්ද කියන එක හොයන්න ලේසි වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඒක කවදාවත් ඒක අපිට තීරණය කරන්න බෑ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දිහා බලලා ඒ කාලේ කෙලෙස් තියෙන කෙනෙක් හැටියට තමයි බුදුහාමුදුරුවන්ව තීර්ථකයෝ දැක්කේ. රාජාසන පිළිගන්නවා, මණික් ආසන පිළිගන්නවා, ලොකු ආරාම පිළිගන්නවා, රජබුජුන් පිළිගන්නවා, උසස් වටිනා සලුපිලි පිළිගන්නවා. ආදී කොට ඇති දේවල් දිහා බලද්දී දුටුවේ කෙලෙස් සහිත කෙනෙක් කියලා. නමුත් ඒ නිකලස් බව කියන එක තියෙන්නේ දර්ශනය තුල, ඥානනය තුල. ඉතින් මේ ඇස උදා වෙන්න ඕන. මේක පරේක්ෂණය කරන්නයි ඔය අපි ධර්මයේ කියන්නේ, දේශනා කරන්නේ. ඒ පරේක්ෂණය කරද්දී ඔබට මේ ඇස උදා වෙනවා. උදා වුණාට පස්සේ මෙහෙයවීමකින් තොරව નિરાයාසයෙන්ම අර කිසිදු ඉන්ද්‍රිය සංඥාවකට නොයැලෙන ගුණය යා තුල හට ගන්නවා. નિરાයාසයෙන්මයි. ඒක ආයාසයෙන් පාලනය කරන්න ඕනේ නැහැ. මේකෙන් මට රස තෘෂ්ණාව ඇති වේද නැති වේද එහෙම නෙමෙයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම ওই සමහර දවස්වලට ගොඩාක් දුර ගියාම මම කියනවා, මම තඹපු ඉරුංගු කණ්ඩාසයි කියලා ඕන ඔය හට්ටියක් ළඟ නතර කරන්න කියලා වාහනේදී ඔය ටිකක් අරගෙන හපහපා එනවා. 12 පහ වුණොත් නිකන් හොරෙන් හැංගිලා වගේ තමයි හපන්නේ. උදේ කාලේ නම් ඉතින් පේන්නම කාගෙන එනවා, කිසි ප්‍රශ්නයක් නෑ. රෑ වුණොත් ටිකක් ඉතින් හොරෙන් හොරෙන් කකා එනවා. කාටවත් කියන්න හැම එපා. මේක යන්නේ රෙකෝඩින් එකේ නෑයි. ඉතින් ඒ නිසා මේ ඒ තුලින් මනින්න පුළුවන් කමක් නැහැ. දැන් අනිත් අය වෙලාවට කනවනේ, මම වෙලාවට කන්නේ නැහැ. අනිත් අය අවේලාවෙත් කනවනේ, මම අවේලාවේ කන්නේත් නැහැ. මා අවේලාවේ කන කෙනෙක් හෝ වේලාවට කන කෙනෙක් නෙමෙයි. මා ආහාර භුක්ති විඳීමෙන් තොරව ජීවත් වන කෙනෙක්. විවාහාරික නමින් ඇඹිලි පිටියේ ආනන්ද හිමියෝ ආහාර භුක්ති නොවිඳීමින් ජීවත් වෙන කෙනෙක්. හේතුව තමයි ආහාර භුක්ති නොවිඳීමින් ජීවත් වෙන්න හේතුව තමයි මට කටක් බඩක් නැහැ. කටක් බඩක් නැති නිසා ආහාර භුක්ති විඳින්නේ නැහැ. ඒ නිසා ජීර්ණ වීමක් නැහැ. ඒ නිසා පැවැත්මක් නැහැ, ඒ නිසා මරණයක් නැහැ. අමරණීයයි. එනිසා අර මෙහි කිසිවෙක් නැහැ කියන එකේ තියෙන අර්ථය හරි ගැඹුරුයි. ඒ වළඳන කන ආහාරයවත් ඒ ඉන්ද්‍රියම්වත් මම මගේ ආත්මය කොට අරගෙන නැති කෙනෙකුට තමාගේ භුක්තියක් හැටියට ඒ දකින්නේ නැහැ. ඒ ප්‍රත්‍යවේක්ෂා කොට වළඳනවා කියන්නේ ඒකනේ. ඒ ප්‍රත්‍යක් හැටියට ගන්නෙ නැහැ. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ ඒක අස් වෙලා තමයි, ඔව් අලල නෙමෙයි, අස් වෙලා තමයි ඒක ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ප්‍රත්‍ය වේක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යක් තිබ්බට ඒක නොඇලීමෙන් තමයි පරිහරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි ඔය ප්‍රත්‍යවේක්ෂාව රහතන් වහන්සේ කෙනෙක් ළඟ, මාර්ගඵලලාභීන් කෙනෙක් ළඟ ඉබේ සිද්ධ වෙනවා. එහෙම කරන්න බැරි අයට අර ගාතාවක් හදලා තියෙන්නේ. පටිසංඛායෝනිසෝ නේද, පිණ්ඩපාතම් පටිසේවාමි, එහෙම නැත්නම් චීවරං ආදී වශයෙන් ගිලානපච්චය කියලා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒක බාහිර ගාතාවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ ඒකයි. නැත්තං ඉතින් මේ සද්ධර්ම අවබෝධයක් සිදු වූ හැම කෙනෙකුටම ස්වභාවිකවම ප්‍රතිවේක්ෂණය ඉබේම සිද්ධ වෙලා ඉවරයි. එයාට ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවානේ, දෘෂ්ටිවලටපත් නොවන සීලය කියන එකෙන් තමයි ආර්යකාන්ත ආර්ය මාර්ගයේ සීලය ගොඩනැගෙන්නේ. ඉතින් දෘෂ්ටිගත සීලය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ එච්චර. දෘෂ්ටි වලට පත් නොවු සීලය තමයි වැදගත් වන්නේ. හොඳ දෙයක් නම් සීලබ්බත පරාමාස වලට අයිති උනත් කමක් නැහැ, නැති උනත් කමක් නැහැ. ඒකෙන් හොඳක් නෙවෙන්නේ. සමහර ආගම් වලත් තියෙන යම් යම් දේවල් ඔවුන්ගේ පැනවීම අවිද්‍යා සහගත උනත් කිසි දෙයක් හොඳ වශයෙන් හෝ නරක වශයෙන් ගන්න උත්සාහ කරන්න එපා. එතකොට මනස සමන්ට සංසුන්ව තියාගන්න බැරි වෙනවා. කිසි දෙයක් හොඳ වශයෙන් හෝ නරක වශයෙන් ගන්න උත්සාහ කරන්න එපා. ඊට පස්සේ මනස සංසුන්ව තියාගන්න බැරි වෙනවා. මනස සංසුන්ව තියාගන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝකයේ තියෙන කිසිසීම දෙයක් සමග ගැටෙන්නේ නැති එක. ඒකයි මම කිව්වේ නරක දෙයක් වශයෙන් කියලා. ඊළඟට ඇලෙන්නේ නැති එක, ඒ කියන්නේ හොඳ දෙයක් වශයෙන් කියලා. ඒකයි අදහස් කරන්නේ. හොඳ දෙයක් වශයෙන් හරි නරක දෙයක් වශයෙන් හරි කෙනෙක් යමක් ගන්නෙ නැත්තම් එයා ළඟ පුදුමාකාර හොඳ ගුණයක්, හොඳ ගති ගුණයක් පහළ වෙනවා. ප්‍රීතිමත් සැනසිලිදායක හොඳ ගති ගුණයක් පහළ වෙනවා. එයා ඇලෙන්නේ ගැටෙන්නේ නැති ලක්ෂණවලට පත් වුණාට පස්සේ. ඔව් නිරෝධ මාර්ගය. දැන් බලන්න ඔය තියෙන නාලිකා කීපයක්ම තමන්ගේ ආගමික විග්‍රහයන් කරන්නේ නිකන් යුදමය ප්‍රකාශයක් මේ. විශේෂයෙන් බෞද්ධ නව නාලිකාවල් ටිකක් තියෙන මම දැකලා තියෙනවා. හරි වේගවත් වචන. හරි බොරු කියන්නේ විනාඩි 5කට බොරු 25ක් කියලා තිබ්බලු. අර මේක දැන් මෙහෙමත් දාලා තිබ්බ ඒකෝ දේශකේ. ඒ නිසා අප තේරුම් කරගන්න ඕන මානව ධර්මයේ මානව සත්‍ය කියන එක, මානව ස්වභාවය කියන එක අපි තේරුම් කරගන්න ඕන. දැන් අපි හිතනවා මේ සවිඥානක මමෙක් ඉන්නම ඕන සේවයක් සපයන්න කියලා. මමෙක් නැතුව සේවයක් සපයන්න බැරිද? පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ සේවය කළේ මමෙක් නැතිව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා මහා සේවයක් කරේ, ආනන්ද හාමුදුරු මහා සේවයක් කරේ, බුදුහාමුදුරු මහා සේවයක් කරේ මමත්වයෙන් තොරව. කොටින්ම කියනවා නම් මේ AC මැෂින් එක අපිට සේවයක් සලසන්නේ මමත්වයෙන් තොරව. පුළුවන් පුළුවන් මානසික නිදහස තියෙනවා, නිර්මාණශීලීත්වය තියෙනවා. එයාට ඕනේ කාර්යයේ තියෙන ෆිනිෂින් එක විතරයි, වෙන වැඩක් නැහැ. කාර්යයේ තියෙන සාර්ථකත්වයේ පමණයි, වෙන වැඩක් ඕනේ නැහැ. දැන් මෙහි අපි වැඩසටහනක් කරද්දී මට අවශ්‍ය කරන කාර්යය තමයි ඒ කාර්යයේ සාර්ථකත්වය, වෙන මොකුත් නැහැ. ඒක මම කළායද නැද්ද කියන ප්‍රශ්නයක් ඒක නෙහැ. අදාළ කාර්යය ඒ සාර්ථක මට්ටමට ඒක තිබ්බහම ඒ ඇති. නැ මේක දැන් මෙතන හොඳ නරක වශයෙන් කියලා ගත්තේ නැති වුණාම එයා සේවයක් කරන්නේත් නැහැ. එතන ඔය සර්විස් එකක් නැහැ. එතන ක්‍රියාවක් නැහැ. එතන තියෙන ක්‍රියාව ඉක්ම වූ ස්වභාවයක්. ඒකට අපි ක්‍රියාවක් කියලා කියන එක වැරදි. ඔව් ක්‍රියාවක් කිව්වොත් ඒක පුජ්‍යලේක විසින් කරන සේවාවක් වුණොත් ඒක පුජ්‍යල ක්‍රියාවක් බවට පත් වෙන. ඇත්තෙම මේ ක්‍රියාවක් නැහැ. යුතුකමක් හෝ එහි පැවැත්මක් එහි නෑ. දැන් කළ යුතු කාර්යයක් කරන ස්වභාවය මිසක් කළ යුත්තක් කියලා දෙයක් නෑනේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට බුදු කෙනෙකුට කළ යුත්තක් කියලා දෙයක් හැටියට මේ පෙන්නුවට ඒක උන්වහන්සේලා කළ යුතු කාර්යයක් හැටියට කළ යුතු දෙයක් හැටියට කල්පනා කරලා කරනවා මිසක් එහෙම දෙයක් කරන්න කියලා බැඳිලා නෑ. බැඳීමකින් යුක්තව කරන්න දෙයක්වත් නෑ. නෑ මේ බාහිර කිසිම ක්‍රියාකාරකමකට අපිට අනුගත කරන්න බෑ. මේක බැඳී සිදු කරනවා, මේක නොබැඳී සිදු කරනවා, මේව නොබැඳී සිදු කළ යුතුයි කියලා එහෙම කළයි කියලා ඒකේ 아무තු ස්වභාවයකුත් නෑ. දැන් මම ඉන්නවා, මම ගෙට ආස නෑ කියන කට්ටිය ඉන්නවා. ඔව් සමහර අය ඕන තරම් ඉන්නවා මේ ගෙට ආස නෑ මම කියන දරුවෝ හැම ඉන්න. මොකද හේතුව? මේගේ පරණයි. මොකද හේතුව? පරණ නිසා ආස නැහැ. ආස කොයි වගේද? අර අලුත් විදියට හදන ගෙවල් තියෙන්නේ. ආන්නේ ඒවට අපි ආස. ඕනතරම් අය නැද්ද තමන්ගේ වාහනේට ආස නැති අය ඉන්නව? මොකද මේක යන යන තැන කැඩෙනවා. මේ දෙන්න කෙනෙක් නැතුව ඉන්නේ හාමුදුරනේ කියලා කියනවා. ඉතින් ඒ හේතුවෙන් ආස නැති අය ඉන්නව. ඈ දැන් සමහරලාට වයසට ගියාමත් තමන්ගේ ශරීරයේ කෙරෙහි ඇති වෙන කලකිරීමත් ඒක. මේක හැමතිස්සෙම බේත් ගන්නවා. මේකට හැමතිස්සෙම මේ ලෙඩ වෙනවා, ස්පිරිතාලෙ ගෙනියනවා. දැන් ස්පිරිතාලෙ ගෙනිල්ලම අර පෝමිලින් ගඳ අර මේව වැඩිලා දැන් එපා වෙලා තියෙන්නේ. දැන් මේක වැඩක් නැහැ. ඒ එපා වීමේ ආශාව වැදගත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අත්හැරීම ඔය අපි දන්නා කියන එපා වීම ඔස්සේ ඇති වෙන දෙයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අත්හැරීම අත්හැරීමයි බුදුහාමුදුරන්ගේ අත්හැරීම. ධර්මය ජන විඥාණයට ගන්න බෑ. ධර්මය වචන තුල සාකච්ඡා කරන්න බෑ. බැරි දෙයක්. කොහොමදට කියන්න ඕන? ධර්මය ජන විඥාණයට ගන්න බෑ. ධර්මය මෙයයි කියලා පෙන්වන්න වචන වලින් බෑ. ධර්මය මෙයයි කියලා වචන වලින් පෙන්වන්න බෑ. ඒ වන් වූ දෙයක් ඒ ආකාරයෙන් පැහැදිලි කරලා අවබෝධය කරා ගෙන යන නිසා ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කරා මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රාතිහාර්ය දේශනා ප්‍රාතිහාර්යය. ඒ නිසා මේ දේශනා ප්‍රාතිහාර්යය තමයි මේ මා සිදු කරමින් සිටින්නේ. සෑම කෙනෙක්ම ධර්මය දකින්නේ සතර ඉරියව්වෙන් තොරව. දැන් එක සාමින් වහන්සේ කෙනෙක් තමයි රත් සතර ඉරියව්වෙන් තොරව දැක්ක කියලා තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ. රහත් උනායි කියලා තියෙන්නේ. සෑම කෙනෙක්ම ධර්මය දකින්නේ සතර ඉරියව්වෙන් තොරව. ඒක මතු පිටින් පැහැදිලි කරලා තියෙන ඉරියව් දෙකක් මැද අර කොට්ටෙට ඔළුව තියන්න යන වෙලාවේ දැක්ක කියලා. එතකොට ඒක ඉරියව් වාඩි වෙලා ඉරියව්වටයි නිදියන ඉරියව්වටයි දෙකටම අහුවෙනවා. ඒ මැද ඉන්නේ ඒ දෙකටම අහුවෙනවා. මොකද වාඩි වෙලා ඉන්නේ. නැත්නම් ඉහළ වෙන්න බෑනේ. සතර ඉරියව්වෙන් තොරව රහත් වෙනවයි කියන එකේ ලොකු ගැඹුරක් තියෙනවා ධර්මානුකූලව. ඕනම කෙනෙක් සතර ඉරියව්වම අතහරින මොහොතක තමයි ධර්ම අවබෝධය ඇති කරගන්නේ. පළවෙනි ඒ දර්ශන සම්පත්තියට හරිපත් වෙන්නේ සතර ඉරියව්වෙන් තොරව. සතර ඉරියව්වෙන් එක ඉරියව්වකවත් ඉති ධර්මය දකින්න බෑ. එක ඉරියව්වක ඉන්නව නම් එතන සම්බොඩිහිය මේ යම් කෙනෙක් ඉන්නවා සතර ඉරියව්වෙන්ම තොර වෙනකොට තමයි නොබඩි හිර වෙන්නේ. ඉන්නවා කියන එක පුජ්‍යලෙක් නේ ඉරියව්වක් පවත්තන්නේ. අන්න අවබෝධය ඇති වෙනවායි කියලා කියන්නේ ඒ දෙන්න. එයා කිසිදු ඉරියව්වක පිහිටන්නේ නැහැ. එයා කිසිදු ඉරියව්වක නැහැ. දැන් කෙනෙකුට පේන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ මොන ඉරියව්වෙද ඉන්නේ? දැන් මා ඉන්න ඉරියව්ව මොකද්ද? ආ? මොන ඉරියව්වෙද ඉන්නේ? දැන් තවන්ට පේන විදිය කියන්නේ මොන ඉරියව්වෙද ඉන්නේ? තවසේ මම ඉඳගෙන නෙමෙයි ඉන්නේ. ඔබට හිතෙනව එන්න පුළුවන් මම මොනව හරි කතා කරනවා කියලා. බන කියනවා කියලා. ඇත්තෙන්ම මම බනක් කියන්නේ නැහැ. ඉඳගෙන ඉන්නව කෙනෙක් නෑ නෙමෙයි. ඉඳගෙන නෑ මම. දැන් අවුරුදු 12ක් තිස්සේ මම ඇවිදින්නේ නැහැ, කන්නේ බොන්නේ නැහැ, ඉඳාගන්නේ නැහැ, අවදි වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ කියලා කිව්වොත් විශ්වාසද? දැන් අවුරුදු 12කට වැඩි. ඔව්. ඈ? ඇවිදින්නේ නැහැ, ඉඳගෙන ඉන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, සිටගෙන ඉන්නේ නැහැ. බණ කියන්නේ දේශනා කරන්නේ නැහැ මම. බත් විදියට අනුභව කරන්න ඕන. සැලඩ් එක විදියට අනුභව කරන්න ඕන. තලප විදියට අනුභව කරන්න ඕන. පාන් විදියට අනුභව කරන්න ඕන. ධර්මය විදියට අනුභව කරන්න ඕන. ඒක අර පාන් වගේ හරි බත් වගේ හරි අනුභව කරන්න බෑ. ධර්මය විදියට අනුභව කළාම තමයි ධර්මයේ රසය දැනෙන්නේ. දැන් මෙතෙක් වෙලා දේශනා කරපු ධර්මයේ තේරුණාද? මට පේන හැටියට බොහෝ දෙනාට තේරුන්නේ නැහැ වගේ. ඈ? ඔව්. මෙතෙක් කියලා දේශනා කරපු ධර්මයේ තේරුණාද? හ? අ? තේරුණේ. තේරුණා. මම තේරෙන බණක් දේශනා කරේ නෑනේ. ඇත්ත වශයෙන්ම මම තේරෙන බර දේශනා කරන්නේ කරන්නෙත් නැහැ, කළෙත් නැහැ. ඔබ තේරෙන තැනක ඉන්න එපා. පැමිණෙන්න නොතේරෙන තැනකට, නොබෙදෙන තැනකට, විභජනය නොකරන තැනකට, නිදහස් තැනකට, නිරෝධ සහගත තැනකට ඔබත් පැමිණෙන්න. මමත් දිගටම මේ තේරෙන බණක් නම් දේශනා කරන්නේ නැහැ මම. නොතේරෙන බණක්මයි දේශනා කරන්නේ. මොකද ඔය ඇත්ත නොතේරෙන මට්ටමට ගෙනියන්න ඕන නිසා. මොනවද නොතේරෙන්නේ? දුක්ඛ දෝමනස්සයෝ නොතේරෙන තරකට ගෙනියන්න ඕන නිසා. ලාභෝ අලාභෝ ආයසව යස නින්දා ප්‍රසංසා සැප දුක නොතේරෙන තැනකට ඔබව ගෙනියන්න ඕන නිසා මා දේශනා කරන්නේ නොතේරෙන බණක්මයි. ඒ නොතේරෙන බව තුල තියෙන සහනයක්, සැනසෙල්ලක්, එය අවබෝධ කරගන්න, එය ප්‍රත්‍යක්ෂ කරගන්න. එතන නේද දහම් සිසිලස තියෙන්නේ නේ? නම් සිසිලස තියෙන තේරෙන තර නෙමෙයි නොතේරෙන තර. තෝරනවා කියන්නේ මොනවද? ආ මේක හොඳයි. මේක මෙහිමයි. මේක හරමයි. අරකින් මේක මෙහිමයි. මේකෙන් මේක මෙහිමයි. මේකේ උත්තරේ මෙහිමයි. මෙහිම බෙදුවාම මෙහිමයි. අඩු කළාම මෙහිමයි. වැඩි කළාම මෙහිමයි. ශේෂය මෙච්චරයි. අශේෂ විරාග නිරෝධෝ නොතේරෙන අවස්ථාව. ඒ කියන්නේ බෙදීම නැහැ. තෝරන්නේ කොටස් කරන්නේ නැත.